2000 16 වසරේ පළවෙනි මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මයේ කෙරෙහි යොමු කළ යුත්තේ ඔබේ සවන් නොව හදවතයි. එනිසා හදවතින් සවන් දෙන කෙනෙකුට පමණයි ධර්මය තේරුම් ගන්න පුළුවන්. කනින් අහන අයට ධර්ම අවබෝධ කරගන්න බෑ. එනිසා දහම වෙත ඔබගේ හදවත යොමු කරන්න, හදවතින් සවන් දෙන්න, තමන්ගේ සිතෙන් හෘදයෙන් සවන් දෙන්න. කියන්නත් බැරි, අවබෝධ කරගන්නත් බැරි ධර්මයක් තමයි අපි මේ අහන්නේ. කියන්නත් බැරි, අවබෝධ කරගන්නත් බැරි ධර්මයක් තමයි අහන්නේ. යමෙක් ඒ ධර්මය මේ ලෝකයේ මුලින්ම අවබෝධ කරගත්තා නම් ඒක ආශ්චර්යයක් වෙන්නට වෙනවා. ඒක ආශ්චර්යයක්, ඒක පුදුමයක්, ඒක මහා අද්භූත ධර්මයක් හැටියටයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ වෙනතුනේ ධර්මය කියලා දෙයක් ගන්න බෑ අපිට. ඇයි? හේතුව ධර්මයේ සංඥා ඇති තැනක නැහැ. ධර්මයේ රූප ඇති තැනක නැහැ. ධර්මයේ වේදනාවල් ඇති තැනක නැහැ. තවත් හැදලි කරොත් ධර්මයේ මේ ඉන්ද්‍රයන් වලින් ගෝචර කර ගන්න පුළුවන් තැනක, තේරුම් ගන්න පුළුවන් තැනක මොකද උත්තරේ? නැහැ. ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි, එහෙනම් කවදාවත් තේරුම් ගන්න බෑ. සමහර අය එහෙම කියලා තියෙනවා, ඔබ වහන්සේ නාගි වෙනකන් ජීවිතේ පුරාම ওই බණ කිව්වත් ඕක තේරුම් ගන්න කෙනෙක් නැ කවුරුත් නැහැ කියලා. ඒකට හේතුව ඇත්ත කතාව ඉන්ද්‍රියන්ට ගෝචර නොවන තැන මොනවද තේරුම් ගන්නද? කවද තේරුම් ගන්නද? කවුරු තේරුම් ගන්නද? ඒක නිසා අපි තාම පැහැදිලිව කියන්න කැමති කෙනෙක් කවදාවත් මේ ධර්ම තේරුම් ගන්නේ නැහැ. කෙනෙක් තේරුම් ගන්න කෙනා යම් මොහොතක ඉක්මවා දකින්න, කෙනා නැති වෙනවද යම් මොහොතක, එවිට දකින ධර්මය. දැන් පැහැදිලිනේ අර කතාවේ ඇත්ත. කෙනෙක් නම් පුජ්‍යලේ, කියන්නේ ස්ත්‍රියක් කවදාවත් නිවන් දකින්නේ නැහැ, පුරුෂයෙක් නිවන් දකින්නේ නැහැ, සත්වයෙක් නිවන් දකින්නේ නැහැ. තේරුණානේ? මිනිස්සෙක් නිවන් දකින්නේ නැහැ, දෙයියෙක් නිවන් දකින්නේ නැහැ, බ්‍රහ්මෙක් නිවන් දකින්නේ නැහැ, නිර්සතෙක් නිවන් දකින්නේ නැහැ. ඒ පුජ්‍යල ස්වභාවය ඉක්මවන තනයි මේ ධර්මයේ තේරුම් ගන්න. ඒ නිසා මේ ධර්ම මුලින්ම ඒ සාක්ෂාත් කරගත්ත භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේගේ ගුණය, වටිනාකම, මේ මිහිතේ සියලුම මොක්ෂා අභිභව පවතිනවා. ඒක අසිරිමත් දෙයක්. ඒක මහා පිනකට පහළ වෙච්ච දෙයක්. හිතා ගන්න බෑ ඒක කොයි විදියට, මොන විදියට, කොහොම ඒක අවබෝධ කරගන්න. ඒක ලෞතර බුදු කෙනෙකුට පමණක්ම සිද්ධ වෙන මේ මහ පොළොවේ අසිරිමත්ම සිද්ධිය. එවන් අසිරිමත් ධර්ම කුය අපි ඉගෙන ගන්න ඕන හිම නැතුව තේරුම් දන්නේ නැති, අර්ථයක් නැති මොනවා හරි පද ඉලක්කම් ටිකක් නම් නොවේ කියන එක අපි තේරුම් කරගන්න ඕන. එහෙම පද ඉලක්කම් බව තත්ත්වයන් බුදුහාමුදුරන්ගේ කාලේ තිබිලා නැහැ. අවසානයේ ඔළුවේ තියෙන පද ඉලක්කන විතරයි මිනිහා බින්දුවේ, ඔළුවේ සියල්ල ඇත. නිවන් දකින්න නිවන් ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම දැන් ඔළුවේ නැද්ද මැප් එක? මුලින්ම අපිට ඕන මෙන්න මේ මේ මේ දේවල් අර චෛත්‍යයක් ඇඳලා පෙන්නලා තියනවා නේද? ඈ සීලෙන් ආරම්භ, දානෙන් සීලෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ සමාධියෙන් ප්‍රඥාවට එනවා නේද? ඊට පස්සේ මොනවම ආර්ය අෂ්ටාංග මාර්ගය යනවා. අනිත් පැත්තෙන් බෝධිපාක්ෂික ධර්ම මේ පෙන්නලා තියෙන ඉලක්කන් ටික උඩම ගිහිල්ලා පෙන්නන චූඩාමාණික්කෙට නිවන. දැන් දැක්කද? මේ සාධිසයෙන් අපි කල්පනා කරන්න ඕන කොහොමද ඒක තේරුම් ගන්න කියලා. මට එහෙම තේරුම් කරන්න ගිහිල්ලා එහෙම තේරුම් කරන්න බැහැ ඇත්තටම. මට එහෙම හැකියාවක් නැහැ. එහෙම නිවන තේරුම් කරන්න බැහැ. අර ඉලක්කම් ටික නම් කියලා දෙන්න පුළුවන්. ඈ දේවතා කොටුවට එනකොට මේ මාර්ගපලයේ ඉන්නේ කියලා දිවසෙන් කියන්න පුළුවන්. ඒක මොනෝද ඒ හිස් කතා. එහෙම කියන්නත් හොඳ නැහැ. නමුත් කිසි තේරුමක් එතරම් මේකෙන් ගන්න බැරි නිසා විද්‍යාමාන නොවන දේවල් ඔබේ ඔළුවට වැටුනහම ඒව නිවැරදි ආකාරයෙන් තේරුම් කරගන්න පුළුවන් කමක් නැහැ. ස්වභාව ධර්මයෙන් අපි වැඩක් ධර්මයේ ඉගෙනගෙන යනකොට මායя මේ පීකරේක වයර එකක් හරි ගලවනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා ධර්ම අවබෝධය කොට නැගින්න එනකොට කරක් ටිකක් වෙලා මිදුලේ තිබුණු පාත්‍ර ටික ඔක්කොම බිඳගෙන ගිහිල්ලා මහානනේ ඔබ කලබල වුණාද කියලා අහනවා. ඔව්සාමී ඔබ දන්නවද ඒ කවුද කියලා? නෑසා ඒ තමයි මාර්යා. මාර්ය ආවේශ වීම කියන එක පුජ්‍යලයට වෙනවා. එහෙම නැත්නම් අසල් වාසී කෙනෙකුට ළඟ ඉන්න කෙනෙකුට හිතෙනවා එයා වැහෙනවා. එයා අවධානයේ බින්දින විදියට මොකක් හරි එකක් කරල ඉවරලා කො නැත්තම් අයියෙන් කැහැලා හරි ඒක වැඩි දියුණු කරනවා. අස්වාභාවික ලෙස අයියෙන් කැස්සොත් එක්කෙනෙක් අයියෙන් ඩණ්ඩම් ගගා එතෙන්ට යන ඔක්කොගේම අවධානය අරකින් බින්දිනවා. ඒ වගේ අර ධර්මයේ අවධානය යොමු කරගෙන යද්දී මොන බාධා කැමිනියම් ඒ වයින් අවධානය හදාගන්නේ නැතුව බිඳ ගන්න නැතුව ඉස්සරහට ගෙන යන්න අවබෝධය තියෙන්න ඕන. එහෙම නැතුව එනේන බාධා වලට තමන් චංචල වෙවි මේ ගමන යන්න පුළුවන් කම නැහැ. භාවනාව ඉවර කරලා වැඩ කරනවා මිසක් වැඩ ඉවර කරලා භාවනා කරන්න නම් කවදාවත් පුළුවන් කමක් නැහැ. හැදෙන්නේ හදායි. ධර්මයේ තුල කියන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් කියන්නේ මොනවද? වචන බොරු නම් කොහොමද ඉතින් බණ කියන්නේ? වචන බොරු නම් බණ කියන්නේ හැබැයි වචන බොරු. හැබැයි වචන බොරු. මේ ධර්ම විග්‍රහයක් කරන දේශනාවක් නෙවෙයි, ධර්ම අවබෝධය පිණිස කරන දේශනාවක්. විග්‍රහයක් කරන දේශනාවල් වල තියෙන වචන වලට නිර්වචන ලබා දෙමින් කරන දේශනාව. වචන වලට නිර්වචන ලබා දෙමින් කොටස් කරමින් එයාට කොටස් බවට ප්‍රදේශනය කරමින් කොටස් කර පෙන්වීම. මේක කොටස් නෑ, මේ අනිත්‍යතාවය පෙන්වීම. දැන් අපි ඉගෙන ගන්න නේද, අපි ධර්ම ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්නේ කොටස්. ඒ වෙන වෙනම මෙච්චරයි මෙච්චරයි මෙච්චරයි මෙච්චරයි මෙච්චරයි. ඒ කොටස් වර්ග නෙමෙයි තමන් ඉගෙන ගන්න ඕන අනිත්‍යතාව. අනිත්‍යතාවයේ කොටස් නැහැ. එක ධර්මයයි. ඒ නිසා ඔච්චර කොටස් ගොඩක් ඉගෙනගෙන නිවන් දකින්න කියන ඒ කාලේ කාටවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. ඒ කිසිම කොටසක් අවශ්‍ය නෑ. තමන් අනිත්‍යතාවය පිළිබඳව සොයන එක තමයි, දැනගන්න එක තමයි තමන්ට කරන්න තියෙන්නේ. අනිත්‍යතාවය තමන් දැනගෙන හරියන්නේ තමන් අනිත්‍ය වන්න ඕන. දැන්නානේ අනිත්‍යතාවය කියන්නේ මෙන්න මේකයි කියලා ආයි කොටසක් හදනවා. කොටසක් හදලා එයා කියනවා හරි දැන් මං අනිත්‍ය දන්නවා. එහෙම නෙමෙයි, අනිත්‍යතාවය ඔබ දැනගෙන හරියන්නේ නැහැ, ඔබ අනිත්‍ය වන්න ඕන. ඔබට තේරෙනද ඒ වෙනස? අනිත්‍යතාවය දැන ගැනීමයි ඔබ අනිත්‍ය වීම. අනිත්‍යතාවය ඔබ දැනගත්තොත් අනිත්‍යතාවය කියලා එකක් දැනුමෙහි වචන ටිකක් රඳවගෙන මෙන්න මේකට තමයි අපි අනිත්‍ය කියන්නේ කියලා යම්කිසි පදමාලාවක් ප්‍රකාශ කරනවා. ඒකට කියනවා පදපරම. හැබැයි ඔබ අනිත්‍යතාවයට පත් වූ ඒ පද එකක්වත් නැහැ. දැනගන්න දෙයක් නෙමේ ධර්මයේ තියෙන්නේ. දැනගත්ත දේවල් බිමින් තබන්න හලන්නයි තියෙන්නේ. මොනවද අපි දැනගත්තේ? පංච උපාදානස්කන්ධයනේ. පංච උපාදානස්කන්ධයට එහා දෙයක් දැනගෙන නැහැනේ ඔබනේ. රූපෝස්සේ ආපු දේවල් දැනගත්තා. වේදනාවෝස්සේ ආපු දේවල් රඳවගත්තා. සංඥාවෝස්සේ ආපු දේවල් රඳවගත්තා, දැනගත්තා. සංස්කරණය කළා, සංස්කාර රඳවගත්තා. විඥානේ රඳවගත්තා. මේ තියෙන දේවල් ටික තමයි හැම මොහොතකම රඳවගෙන තියෙන්නේ. මෙහිම පංච උපාදානස්කන්ධය කියලා පහක් වෙන් කළ වෙන්නුවට කිසි වෙලාවක ඒවා වෙන් කරන්න බෑ. පහ එකට වැඩ කරන්නේ. තේරුණානේ? එක රූපයක් ඔස්සේ වේවා, වේදනාවක සාමාන්‍ය කුජල වින්දනාත්මක එහෙම නැත්නම් මානසික ක්‍රියාකාරකම් හඳුනා ගැනීම කරන ක්‍රියාකාරකම් පද්ධති පහක් මිස එක වෙන වෙනම පවතින දෙයක් නෙමෙයි. එකට වැඩ කරන්නේ. රූපය ඇති තැන වේදනාව නැද්ද? සංඥාව නැද්ද? සංකාරය නැද්ද? විඥානය තියෙනවා. විඥානය ඇති තැන රූපය නැද්ද? වේදනා නැද්ද? සංඥා නැද්ද? සංකාරය තියෙනවා. ඒවල පංච උපාදානස්කන්ධය නම් දුක, පංච උපාදානස්කන්ධයේ නිරෝධය ගැන කතා කිරීමෙන් පමණක් වද ඔබට නිවන් දකින්න පුළුවන්, සද්ධර්ම අවබෝධය කරන්න පුළුවන්. මොකද එතන පංච උපාදානස්කන්ධය මහණෙනි දුක, ඒ නිසා ඒ ඉක්ම වීමෙන් පමණක්ම ඔබට නිවන් දකින්න. හැබැයි මට නිවන් දකින්න බෑ. දැන් ඔබ හිතන්නේ මම නිවන් දකින්න ඕන කියලා. එහෙම කෙනෙකුට නිවන් දකින්න බෑ. මම නිතරම හලලා බනහන්න ඕන. ගොඩක් අය මමත්වයේ අරගෙන තැනකට යන්නේ. දැන් ওই වේදිකාවකට හරිය නගින්නේ මමත්වයත් එක්ක. මොකද වෙන්නේ ඊළඟට? ගොත ගැහෙනවා, බය හිතෙනවා, පීඩනයක් ඇති වෙනවා. ඒ හේතුව මමත්වයත් එක්ක. මමත්වයත් එක්ක යන හැම ගමනකම ඒ මමත්වයේ නිසා ඇතිවන පීඩාව තියෙනවා. මමත්වය නැතිව ඉදිරිපත් වෙන්න ඕන. මම නිවන් දකින්න ඕන කියන අදහසින් නෙමෙයි. මමත්වය නැතිවයි ධර්මයට ඉදිරිපත් වෙන්න. එවිටයි ඔබට ධර්මය ස්පර්ශ කරන්න හැකියාව. පුද්ගලෙක් හැටියට නෙමෙයි. කෙනෙක් හැටියට නෙමෙයි. ඒක තමන්ගේ මනසෙන් එතන හදාගන්න ඕන. හදවතෙන් සවන් දෙන පිරිසක් වෙන්න එක කණින් අහුම්කම් දෙන්නේ නැතුව මේක ඉගෙන ගන්න මල්ලේ දාගෙන ගෙනියන්න දෙයක් නැහැ. ඒ වෙලෙම මනස වෙනස් කරගන්නයි හදාගන්නයි තියෙන්නේ. මල්ලේ දාගත්තොත් එහෙම ඒක ගාල නාන්න දීපු සබන් කෑල කාල වතුර බිව්වා වගේ වෙනවා. එහෙම කරගන්න එපා. නේද? වෙලා තියෙන එකනේ ලෝකෙටම සාමින් වහන්සේලාටයි බෞද්ධයන්ට මේ ඔක්කොටම වෙලා තියෙන්නේ ගාලනාන්න දීපු සබන් කෑල්ල කාල වතුර දීලා. මොකද වෙන්නේ? අන්න ඔන්නෑනේ සබන් කෑල්ල ගෑවම මොකද වෙන්නේ කියන්නේ? ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ධර්මයේ කියන්නේ තමන්ගේ පිරිසුදු භාවය උදෙසා ඉවලෙම පරිවර්තනයක් උදෙසා ලැබෙන දෙයක් මිසක මතක තියාගෙන ගෙනියන්න ඕන දෙයක් නෙමෙයි. ගාලනාන්න යදුන්නේ ඒක නිකම් ඔලුඩු තියාගෙන යන තියෙන දෙයක් නෙමෙයි. ඒක පිරිසුදු බවයි සබන් කෑල්ලේ ප්‍රධාන සංකේතය බවට පත් වෙනවා. ඒසක් කිසි දෙයක් මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඒ තියා නොගැනීම තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට සජීවීනේ. දැන් මම කොයින් කොයින් හරි ඒව මතකයෙන් අරගෙන මතකයේ තියෙන දේවල් ධර්ම කරුණු හැටියට කියලා ඔබට කිව්වොත් එහෙම ඒක අයිති වෙන්නේ මතක බල. ලෞතර බුදු කෙනෙක් කවදාවත් මතක බණක් කියන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් මතක බණක් කියන්නේ නැහැ. ඒකට හේතුව මොකටද? උන්වහන්සේලා ළඟ බණක් නැහැ. මුද්‍රජානන වහන්සේ දන්න බණක් නැහැ. ඔහොම කිව්වොත් එහෙම නේද? අපිට දුස්කියයි. නමුත් ඇත්ත කතාව මුද්‍රජානන වහන්සේ දන්න බණක් නැහැ. රහතන් වහන්සේලා දන්න බණක් නැහැ. උන්වහන්සේලාට කිසිම බණක් ධර්මයක් නැහැ. බණ ධර්මය පැන නගින්නේ ඉස්සරහට එන පුජ්‍යලයා නිසා. ඉස්සරහට එන පුජ්‍යලයාගේ ප්‍රශ්නේ එයාට විසඳලා දෙනවා මිසක් ප්‍රශ්නවත් උත්තරවත් මොකුත් නැහැ. රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන නිරෝධය. ප්‍රශ්නේ තියෙන්නේ එන මිනිස්සයා ළඟ. එයාට ඒක නිරෝධ වෙන්න කාරණු කාරණා කියනවා මිසක් රහතන් වහන්සේට කියලා බණක් බුදු කෙනෙකුට කියලා බණක් න්‍යාය දර්ශනයක් නැහැ. බුදු කෙනෙකුට දර්ශනයක් නැහැ. රහතන් වහන්සේ කෙනෙකුට දර්ශනයක් නැහැ. දර්ශනේ ප්‍රහාණය කරපු කෙනා. ඉන්ද්‍රියවන් ගලවා දමපු කෙනෙක්. කෙනා කියන පුජ්‍යලයා කියන තත්වය පහ කරපු දුරු කරපු සම්පූර්ණ ජීවිතයෙන් ඉවත් කරපු කෙනෙක්. ආයි කෙනෙක් කියන වචනේ කියවෙනවා. මොකද කෙනෙක් කියන වචනේ කියවෙන්නේ නැතුව වචන වලින් කතා කරන්න බෑනේ නේ. නමුත් ඒ වචනේ බිඳලා දකින්න ඕන. කෙනෙක් නෑ. එතකොට හිස් කියලා දැනගැනීමවත් මේක මෙහෙමයි කියලා දැනගැනීම නෙමෙයි වැදගත්. තමා කෙනෙක් නොවන තත්වෙට තමන්ගේ අධ්‍යාත්මය ලිහිල් කරන්න ඕන, නිදහස් කරන්න ඕන. එකයි තියෙන තත්ත්වය. එවිට රිදුම් වේදනා අඩු වෙනවා. කරන්න දෙයක් හොයන එක නෙමේ වැදගත්, මේ හැම එකකින්ම නිදහස් වෙන්නේ කොහමද? එහෙම නැත්නම් අපි මේ දේ කරන දේවල් වල නිමාව කවද්ද තියෙන්නේ? හිතන දේ තුල නිමාව කවද්ද තියෙන්නේ? දකින දේ තුල නිමාව කවද්ද තියෙන්නේ? විඳින දේ තුල නිමාව කවද්ද තියෙන්නේ කියලා කල්පනා කරන එකයි. තේරුම් ගන්න එකේ තියෙන නිමාව කවද්ද තියෙන. ඒ නිසා මේක තේරුම් ගන්න තියෙන ධමයක් නෙමෙයි. තේරුම් ගත්ත දේවලුත් ගන්න දේවලුත් අත්හරින්න තියෙන ධමයක්. මේ ධර්මයේ තේරෙනවද කාට හරි? මං හිතන්නේ කිසි කෙනෙකුට තේරෙනවා ඇති කියලා. ඒකට හේතුව මං කිව්වට මේක මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒ තේරෙන්නේ නැතිකම මගේ පිළිතුර. ඔබේ ප්‍රශ්නය වුණාට නොතේරෙන ගම මගේ පිළිතුර. ඔබට නම් නොතේරෙනකම ප්‍රශ්නයක් නේ. මට නොතේරෙනකම මගේ පිළිතුර. මොනවද තේරෙනවා කියන්නේ? ලෝභ දේශ මොහ වශයෙන් කොටස් කරනවා. හොඳ නරක වශයෙන් ප්‍රවේදනය කරනවා. හොඳ නරක වශයෙන් විඳිනවා. කොටස් වශයෙන් පාදානය කරනවා. ඒකට අපි කියන්නේ තේරෙනවා කියලා. නේද? මම මේක මෙහෙමයි කියලා තේරුම් ගන්නවා. එහෙම නෙමෙයි මම මේක මෙහෙමයි කියලා අතහැරියා වෙන්න ඕන. අතහැරීම මොනතරම් සස්සන්දමකට ගලා යනවද කියනවනම් ඒ අතහැරීම අවසානයේ කෙනෙක් පුජ්‍යලේ නැති තත්වයට තමන්ට ප්‍රතිරූපයක් තමන් කෙරෙහි ආකල්පයක් නැති කෙනෙක් බවට පත් වෙනවා. එයාට තමයි වෙස්සන්තර කියන්නේ. වෙස්සන්තර කෙනෙක් නොවි නිවන් දකින්න බෑ. නේද? අවසානාත්මේ. ඒ නිසා අවසානාත්මයට හැමෝම ඉන්න ඕන. දැන් වෙස්සන්තර නොවි ආනන් නිවන් දකින්න බෑ. ඕන කෙනෙක් වෙස්සන්තර වෙලා තමයි ධර්ම අවබෝධය කරන්නේ. බාහිරව වෙස්සන්තර ලන්නේ අධ්‍යාත්මික වෙස්සන්තර. ඒ කියන්නේ යමම් ප්‍රතිරූපයක සිටින තාක්කල් ධර්ම අවබෝධය වෙන්නේ මාරය ඇවිල්ලා ඕව මගේ කියලා ඉන්නවා. අර ජූතක බමුණා කියන්නේ යා මොනවා හරි දෙයක් අල්ලගෙන ඉන්නවනම් ඒකට අයිතිවාසිකම් කාරේ ඉන්නවද නැද්ද ලෝකේ? එල්ලනවා. මේ අපේ ශරීරය අපි තදින් අල්ලගෙන හිටියට අපේ ජල කොටස් ටික මහ පොළොව ඉල්ලනවා. ඊට පස්සේ ඒ සතර මහා භූතයම ඉල්ලනවා. ඉල්ලනදී අපි නොදී ඉන්නවා. නොදී හිටියත් ඔබ දෙන්න වෙන්නේ නැද්ද? දෙන්න. ඊළඟට තියෙන්නේ අවසාන මොහොතේ මිනිස්සුන්ට දැනෙන්නේ මොකද්ද? අනේ වෙන සංකල්ප ලෝකයක් විතරයි තිබුණේ, හීනය. ජීවිතය කියන්නේ මොන වගේද? හීනෙන්ගේ සබන් වාගේ ගාපු සබනකුත් නෑ, නාපු කෙරෙකුත් නෑ. නැගිට්ටා ඔබත් ඔබ ජීවිතේ ඔය මොන දේවල් කළා, නිල තල තානාන්තර මොන මොනවා හරි ඔය තියෙන ඔක්කොම ඔළු ගෙඩියේ තියාගෙන වයසට ගිහිල්ලා වුණත් ආයි ඇරිලා බැලුවාම ගාපු පදේකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ, ගාපු සබනකුත් නෑ, නාපු කෙනෙකුත් නෑ. හීනෙන් ගෑසමම් වගේ. මට ඔබ වයසක හාමුදුරු කෙනෙක් කිව්වේ ඒක මට හොඳට මතකයි. ඔනික වචන නෙමෙයි, ආත්මීය ධර්ම. ගී කාලේ නීතිඥේ පස්සේ මහාන වෙලා ඇසට ගිහිල්ලා හිටියා. මං කිව්වා මට කියන්න, ඔබේ ජීවිතයේ ඔබ යම් ප්‍රබුද්ධ ජීවිතයක් ගත කළානේ, මොකද්ද හිතෙන්නේ ඔබට ජීවිතය ගැන? අනේ හාමුදුරුවනේ, ජීවිතය කියන්නේ හීනෙන් ගෑ සබන් වගේ. කොච්චර වැඩ අපි කරලා තියෙනවද, කොච්චර දේවල් හිතලා පතලා තියෙනවද? ඒ කිසිවක් මේ අවධියත් එක්ක, මේ අවධියෙන් මේ විදිහා බල වෙලා ඇති දෙයක් නැහැ. කවුරුත් දන්නේ හීනේ ඉන්නකම් මේක හීනයක් බව දන්නේ. හීනෙත් එක්ක ජීවත් වෙනවා. පුතංජන මනස තුල මිනිස්සෙක් තදින් කා වැදිලා ඉන්න විට එක ලොකු හීනය. ඒ හීනයක් බව දන්නේ. ඇයි? හීනේ දකින නිසා. තවමත් සිහිනේම කාලය ගත කරන නිසා ඒ සිහිනයක් බව දන්නේ නැහැ. බොහොම ආවේගීව, ජාතිකත්වයන්, ආගමිකත්වයන්, වාර්ගිකත්වයන් හොඳට කරපින්නගෙන තමන්ගේ චරිතය තුළ හොඳ ආරූඪයකින් වැඩ කරනවා. හැබැයි සිහිනෙන් අවදි වෙච්ච දවසට තමයි පේන්නේ, පව් මම මෙතෙක් කාලයක් දුවලා තියෙන්නේ මිරිඟුව පස්සේ අපරාධේ. ජලයේ මුණ ගැහුන්නේ වයස ගිහිල්ලා තිබුණ නැති වුණොත් ජලයෙන් හොයාගෙන යන්න ඕන කියලා කල්පනාවේ. එහෙම නැත්තම් සංවේගයෙන් අවසන් වෙනවා, මරණයට පත් වෙනවා මිනිස්සු. මේ ලෝකයේ 99%ක්ම නොසෑහීමේ මියදෙන මිනිස්සු ඉන්නේ. සෑහීමට පත් වෙන්නේ ආර්ය ධර්මය අවබෝධ කරගත්ත අය පමණයි. සමහර වෙලාවට භාවනා කරන හාමුදුරුවෝ ජීවිතේ භාවනා කරන උපාසක උපාසිකාව භාවනාවලුත් කළා කළා අවසානයේ මෙච්චර කාලයක් හරිත් භාවනා කළා, මෙහෙත් භාවනා කළා, කෝ ප්‍රතිඵලයක් නැහැ. හුස්මත් ඇද්ද, හරකත් කළා, මේකත් කළා, හරි මුකුත් නැහැ. ඒ ඔක්කොම කළා, හොඳට දනුවන් ලැබුවාම මෙන්න මේ පැත්තටත් එනවා කෙනෙක් දෙන්නෙක්. දැන් ඉතින් ඒ භාවනාව ලැබද්ද ඇති, දැන් ඩිංගක් පොඩ්ඩක් වෙනස් විදියක් බලන්න ඕන කියලා. ඒ නිසා මෙහෙට ඇවිල්ලත් ආයි තමන් වරද්ද ගන්න නැතුව, දෘෂ්ටිගත වෙන්නේ නැතුව විවෘතව සත්‍ය සොයා යන අවංක පුජ්‍යලයෙන් බවට පත් වෙන්න ඕන. අපේ පැත්ත ගන්නත් එපා, ඔබ ඔබේ පැත්ත ගන්නත් එපා. සත්‍යයට මුහුණ දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඇත්ත ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඇත්තත් එක්ක ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මේ මනස තුල දර්ශනය තුල ඇත්ත හමුවේ තර්ක නැහැ. ඇත්ත හමුවේ වාද නැහැ. ඇත්ත පිළිගන්නවා. ඒකයි වැදගත්. නැත්තම් තමන්ගේ මනසේ තමන් අඩුවක් දකින්න කැමති නැති කෙනෙක් වුණොත් මොකද වෙන්නේ? එයාට ජීවිතය හදාගන්න බෑනේ. තමන්ගේ අඩුව දකින්නේ ආ ඒක මගේ හැටි එනමයි මම. එහෙම කෙනෙක්ව ඉන්න එපා. දැන් ගෙදර මම තමයි අම්මා, මම තමයි තාත්තා. එහෙම නැත්තම් පන්සලේදී මම තමයි ලොකු හාමුදුරුවෝ, මම තමයි ලේකම්, මම තමයි සභාපති. එහෙම කෙනෙක්ව හිටියාම සත්‍ය දකින්න බෑ. ඇයි හේතුව? ආ කෙනා හැටියට මට මේක පුළුවන්. මට සභාපති නිසා මේක පුළුවන්. මම ලොකු හාමුදුරුවෝ නිසා මට මේක පුළුවන්. මම මේක ගෘහමූලිකයා නිසා මට මේක පුළුවන් කියන තැනට එනවනේ. එහෙම වුණාම ඇත්ත දකින්න බෑ. එනිසා ඇත්ත දකින්න කෙනෙක් බවට පත් වෙන්න නම් කෙනෙක් නොවන්නට ඕන. කෙනෙක් නෙමෙයි සත්‍ය දකින්න. ඒ කියන්නේ මම භූමූලිකයා වශයෙන් දකින්නව නෙමෙයි, විහාරාධිපති වශයෙන් දකින්නව නෙමෙයි, සභාපති නිසා දකින්නව නෙමෙයි. තේන්නනේ? ඒකේ තියෙන ස්වභාවයෙන් දකින්නේ එච්චරයි. ගිහි කාලේ මම කණ්ඩායමක නායකත්වය දරනකොට ඔය කලා කටයුතු වල පාසල් වල එහෙම මම ඒගොල්ලෝ ඔක්කොටම කතා කරලා කියන්නේ අපි ඔක්කොම නායකයෝ. මම විතරක් නෙමෙයි, අපි ඔක්කොම නායකයෝ. අපිට අවශ්‍ය කරන්නේ මේ කණ්ඩායම ජයග්‍රහණය කරවීම. ඒකට දෙන්න පුළුවන් හැම කෙනාගේම අදහස් වැදගත්. ඒ ඔක්කොම එකතු කරලා මේක ජයග්‍රහණය කරා යොමු කරනවා. ඒක තමයි නායකත්වය කියන්නේ. පුජ්‍යලගේ ක්‍රියාකාරකමක් නෙමෙයි කියනවා. ඒ වගේ අපි ධර්මයෙන් ජය ලැබීම නිසා මේක මේ වෙන මොකවත් අදහසක් නෙමෙයි. මේකේ ආගම බලන එක, ජාතිය බලන එක, කවුද බණ කියන්නේ, ධර්මය කියන්නේ කියන එක බලන එක නෙමෙයි වැදගත්. තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරන එක. ජය ලැබුවා කියලා කොහොමද දැනෙන්නේ? පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යසන රම්පතේ අශෝකං විරජං හේම ඒ තම්මංගල මුත්තමා අඩලෝ දහමින් සැලෙන්නේ. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පතේ හිත කම්පණය වෙන්නේ නැහැ. අශෝකං ශෝක කරන්නේ. ජය පරාජය දෙකම විරජා, ජය පරාජය දෙකම ඉක්මවා වාසය කරනවා. එහෙම නැත්තම් ෂේම භූමියකට, නැත්තම් මේ නිර්වාණ භූමියට විරජා කේමා නිර්භය ස්ථානයකට පාත්‍ර වෙන කාන්තාරේ දුක් විඳපු මිනිසයා. ජලය ඇති, පළතුරු ඇති ප්‍රදේශයකට ගියාම පිපාසය, ආහාර දරිද්‍රතාවය පිළිබඳව බිය නැහෙනේ. ඒ වගේ තමයි ධර්මය කරා පැමිණුණු කෙනාට අරක නෑ මේක නෑ කියලා පීඩා. කිසි දෙයකට වෛර නොකරන්න, කිසිම දෙයකට ප්‍රේම නොකරන්න. තමා කෙරෙහිවත් තමන් වෛර නොකරන්න, ප්‍රේම නොකරන්න. අනුන් කෙරෙහිවත් තමන් වෛර නොකරන්න, ප්‍රේම නොකරන්න. කිසි කෙනෙකුට මෛත්‍රී කරන්න ඕනේ නැහැ. වෛර කරන්නත් එපා. ඒක තමයි මෛත්‍රිය. තැනන් එක තමයි මෛත්‍රිය. ඒක තමයි සැබෑම මේ ලෝකට දෙන්න පුළුවන් ගෞරවය. වෛර කරන්න එපා, ප්‍රේම කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය චේතෝ විමුක්තික මෛත්‍රිය කියන්නේ ඕනෝකට. ඔය මෛත්‍රිය කවුරුත් අඳුරනගෙන නැහැ. නේද? ඒ නිසා මේක තේරුම් ගත්තේ නැති නිසා ඒක ලබන්නා කියන එපා එපා කියලා. ඒ වුණාට එලෝ එලෝ මෛත්‍රිය ගන්නවා. නේද? ගැල්ලම කියනවා බෑ බෑ කියලා. ඕල්ලේ පත්තෙන් එලෝ එලෝ ප්‍රේම කරනවා. ඒකට හේතුව කියලා දීලා නැහැ. මේ මෛත්‍රිය කිරීම කියන එකත් හිරිහැරයක්. වෛර කිරීමත් හිරිහැරයක්. දැන් ඔබ කැමතිද මේ කවුරු හරි පිරිමි කෙනෙක්ගේ පිටුපසෙන් ඔය කවුරු හරි සපත්තු මහන මෙහෙම කෙනෙක් හරි, එහෙම නැත්නම් පිස්සු හැදිච්ච කෙනෙක් හරි, ආ අයියා කොහමද කියාගෙන පිටිපස්සෙන් එනවද? කැමති වෙන්නේ දුවනවා. ඒ නමුත් මෛත්‍රිය කැමති. නමුත් ඒ වුණාට මොකද වෙන්නේ? එයා බයයි දුවනවා. ඒකට හේතුව පීඩාවන්නේ. තව කෙනෙකුට මෛත්‍රී කිරීමත් පීඩාවක්, වෛර කිරීමත් පීඩාවක්. ඒ දෙකෙන්ම නිදහස් වෙලා තවන්න පුළුවන්කම තියෙන්න ඕන. චේතෝ විමුක්තික මෛත්‍රියට පමණයි. දිග සත්තු ඉන්න තැන් වල ඉඳාවේ, කොට සත්තු විදියට ඉඳාවේ, උපදින සත්තු විදියට ඉඳාවේ, උපදින්නට ඉන්න සත්තුත් ඒ විදියට ඉඳාවේ. පාඩුවේ තවන්නුත් පාඩුවේ ඉන්න ඒ සත්තුන්ටත් තියෙන්නේ ඒ සත්තුන්ගේ පාඩුවේ ඉන්න. එතකොට ලෝකෙ ප්‍රශ්නයක් නැහැ. මේ දිග සත්තු කොට සත්තු කරන්න ගියන්, කොට සත්තු දිග සත්තු කරන්න ගියන්, උපදින සත්තු එහෙම හදන්න ගියාම තමයි මේ ප්‍රශ්න වෙන්නේ. මේ හාමුදුරන්ට මේ වෙලා තියෙන්නේ මෛත්‍රිය නිසා. නේ? බෞද්ධයන්ටත් වෙලා තියෙන හරි මෛත්‍රිය. අනුන්ගේ කුණුකොටවල් හරි බාල්දි හරි තමන්ගේ ඔළුවේ බලහත්කාරයෙන් දාගෙන නහ ගන්නවා. නීතියෙන් මොන හරි කරනකොට ඒකටත් මැදිහත් වෙනවා. අතෙන්ටත් යනකොට ඒකටත් මැදිහත් වෙනවා. රෙදි කෑල්ලක් අඳුත් ඒකටත් මැදිහත් වෙනවා. මොකක් හරි එකක් කරනොත් ඒකට මොකක් හරි එක පැටලිලා හැමදාම. ඒන හේතුව මොකද්ද? මේ මෛත්‍රිය, මහා මෛත්‍රිය හරි අමාරුයි. මෛත්‍රී සහගතයි. දැන් මෛත්‍රිය වැඩි මහත්තුරු මොකද කරන්නේ? නෝනලාට හිරිහැර කරනවා. මෛත්‍රිය වැඩි දරුවන්ට, මෛත්‍රිය වැඩි වෙච්ච අම්මලා තාත්තලා මොකද කරන්නේ? සෑහෙන පහර දෙනව, තලනව, පෙළනව. ඒකට හේතුව මෛත්‍රිය වැඩි, ප්‍රේමය වැඩි. ඒ කියන්නේ අහන්න නැතුව ඇලේ පැනලා නානවා වුණොත් එයා මොකද කරන්නේ? කෝට්ටක් අරගෙන එතටම ගහලා තලා පෙළනවා. ඒ මෛත්‍රිය. එහෙම නැත්තම් එයා බුද්ධිමත් කෙනෙක් නෑ. ඒක කියලා දීමක්, අවවාද කිරීමක් කරන්නේ. එනිසා එනිසා ප්‍රේමතෝ ජායති ශෝකෝ අතියා ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ මෛත්‍රී නොකර ඉන්න ඒ කියන්නේ ඔබ වෛර කරන්නේ නැති කෙනෙක්. මෛත්‍රී නොකරන කෙනෙක් වෛර කරන්නේ නැහැ කවදා. වෛර නොකරන කෙනෙක් මෛත්‍රී කරන්නේත් නැහැ කවදා. ගාක්සේ වැඩි හොඳින් අතු පතර ඇති කොළ ඇති මල් පල ඇති ගසක් වී එක් තැනකට වී වාසය කළද කිසිදු ප්‍රචාරයක් නොමැතිව ඒ සෙවනට බොහෝ දෙනෙක් ඇවිදී සෙවන ලබා යනවා. ඔබ ගසක් වන්න පුජ්‍යලයක් නොවී දසක් වන්න නේද? එක විඥාන යන ගසකට තියෙන මොකක්ද තියෙන්නේ? එක විඥානයක් තියෙනවා. ඒ කාය විඥානික ස්වභාවය. මනෝ විඥානික ස්වභාවයක් නෑ ගසකට. කාය විඥානික ස්වභාවය තියෙනවා. ඒ නිසා ගස දන්නවා පොහොර හොයා ගන්න, පවතින්න. ගසේ බියජනක භාවය පව ප්‍රකාශ කරනවා. දස කැමැත්ත ප්‍රකාශ කරනවා. හැදෙන්නේ රස බිය ජනක බවත් කැමැත්ත කැමැත්ත ප්‍රකාශ කරන හැම එක විඥානික ධර්මයක්. දැන් ඔබ ඒක විඥානික ධර්මයක්ද? ඔව්, ද්වි විඥානික ධර්මයක්. කාය විඥානයයි මනෝ විඥානය දෙකක් තියෙනවා. කාය විඥානය නිරුද්ධ වෙන්නේ කවද්ද? කාය විඥානය නිරුද්ධ වෙන්නේ සෙත්ත පෝච්ච වෙන දවසට. අද වුණත් පුළුවන් මනෝ විඥානක ධර්මය නිරෝධී කරන්න. ප්‍රතිචාර දක්වන්නේ බය නෙමෙයි. මේක කඩී කරිමුගේ කරකැව තරගානුකසර. ඒකද? ඒක මනෝවිඤ්ඤාණික සම්බන්ධතාවයක් නෑ. ඒක තියෙන්නේ කය හැදිලා තියෙන හිමයි. එයාට හිරිහැරයක් වෙනකොට තියෙනවා. නමුත් ඉතින් මීමැස් පොර හැදිච්ච මිනිස්සෙක් වගේ නෑ නේද? ලිපේ අත වැටුණා හද්ද නැතුනේ. ඒක එතකොට එතන විඥානේ නොබගෑමක් වෙලා, විකෘති වීමක් වෙලා, සිහි නැතිවීමක් වෙලා. ඒසා රහතන් වහන්සේ කෙනෙක් වුණත් කාය විඥානක න්‍යායන් අනුගමනේ කරනවා. ඒ දැනෙන ස්වභාවයන් ලෙස පිළිගන්නවා. දැන් මේ මනසින් පටලවාගත්ත පුජ්‍යලයක් කියලා කෙනෙක් ඇතුළේ ඉන්නවා. ඔන්න ඔයාවයි එළියට ඇදලා දාන්න ඕන. ඔබ කැමතිද එයාව එළියට ඇදලා දාන්න? එයා එළියට ඇදලා දාන්න යනකොට මොකද කියන්නේ? එයා කියනවා, ඔයා හැදුවේ මම, ඔයා හැදුවේ මම. ඊට පස්සේ මොකද කරන්නේ? හැදුවේ නම් ඔබ තමයි. ඒ වගේම නැති කරන්නෙත් ඔබනේ කියලා ප්‍රශ්නේ අහන්න ඕන. ආපු ගමන් මාරයා මොකද කියන්නේ? සද්දෙ නැතුව ඉන්නෝ. ආඩ සතුට ගෙනල්ලා දුන්නේ මම. ඒ වගේම දුකක් ගෙනල්ලා දුන්නේ ඔබමයි නේද? කට උතර නැහැ සද්දෙ නැතුව ඉන්නෝ. හරියට වචී පරම මිත්‍රයෙක් වාගේ. මාරයා කියා පෑවා පෙන්නුවා පමණයි, ඒක මොකවත් යථාර්ථයක් නෑ. ඒක නිකන් සිනමා පටයක් වගේ නේ. සිනමා පටයක් බලද්දි භය වෙනවා, අඬනවා, දුක් වෙනවා, කුතුහලයටපත් වෙනවා, බොහෝම හිත ලායන්විත වෙනවා, ආතරේ කරුණාව ඇති වෙනවා, කඳුළු වෙනවා, ආයේ තරහ යනවා, ඔක්කොමත් එක්ක ඉවර වෙනවා හොස්සාර. හැබැයි මොකද මොනවද එතන තිබ්බේ? මොනවද තියෙන්නේ tire? ඒක තිබ්බද හිණ බය වෙන දෙයක්? තිබුණේ නැහැ. අඬන දෙයක් තිබ්බද ඒකේ? තිබුණේ නැහැ. හිණ වෙන දෙයක් තිබුණේ නැහැ. ඒත් අපි හිණ වුණාද නැද්ද? හිණ වුණා. බය වුණාද නැද්ද? බය වුණා. මේ දකින්නේ ඔබේ චිත්‍රපටය, ඔබේ හීනය. චිත්‍රපටයත් හීනයත් එක වගේ නේද? සැරගෙන හීනයක් දකිනා වගේ එකක් චිත්‍රපටය. ස්පියාගෙන නිින්දදී දකින දෙයක් තමයි සිහිනය. සිහිනෙත් වෙන්නේ එකමනේ නේද? හැබැයි ලෙසම බය වෙනවා, අඬනවා, දුක් වෙනවා, හිනා වෙනවා, ඔය ඔක්කොම වෙනවා හිනේ. එහෙමනම් අපිට ඇස් අරගෙන සිහිනයක් තියෙනවා. සරගෙන සිහිනේ අපි හිනා වෙනවා, දුක් වෙනවා, අඬනවා, බය වෙනවා. ආයි මුලට එනවා, ආයි තලට යනවා. දෝ පුජ්‍යලෙක් කෙලෙක් කෙනෙක් ඉන්නවා, එයා ඉන්නකම් වද දෙනවා, ප්‍රශ්න දෙනවා. ඉතින් මේ කාය විඥානික ස්වභාවය ඉක්මවන්න බෑ. දැන් සමහර අය කියනවා, අනේ මට මුකුත් මතක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, මුකුත් නැතුව ඉන්න පුළුවන් නම් කියලා හොඳයි කියලා හිතනවා. එහෙම කරන්න බෑ. කාය විඥානික ස්වභාවය තියෙන්නේ බෑ. ටෙලිෆෝන් එක ඇහෙනකොට මේක ටෙලිෆෝන් එකයි කියන සංඥා අපිට පහළ වෙන්න ඕන. අපි ඒකට යන්න ඕන කියලා අදහස ඉන්න ඕන. බෙල් එකක් ඇහෙනකොට ඒ බෙල් එක අපේ ගෙදර බෙල් එකේ කියලා හැඟුමක් එනවා. ඒකට යන්න ඕන. ඊළඟට ඔළුවේ තියෙනවා නම් මේ වෙලාවට ළමයා ගන්න ඕන පාසලින්, මේ වෙලාවට මම කෑම උයන්න ඕන, මේ වෙලාවකට මාකට් එකට යන්න ඕන කියලා ඒව එනවා. ඊට පස්සේ කියනවා, බලන්න මේ එක එක මතකයන් එනවනේ, මට සිතුවිලි එනවනේ. ඉතින් ඒව ආවෙ නැති වුණොත් ප්‍රශ්නයක් නෑ. ඒව කාය විඥානික ස්වභාවයෙන් අපි යම් ඡන්දයකින් තැම්පත් කළාද ඒක ඒ වෙලාවට අවදි වෙනවාමයි. තේරුණානේ? ඡන්දයෙන් තැම්පත් කරපු නැති දෙයක් අවදි වෙන්නේ නැහැ. ඇමර්සල් වනාන්තරයේ මැද තියෙන පුංචි පැලක් මතක් කළා. ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඔබේ ඔළුවට කොයි වෙලාවකවත් ඇවිල්ලා තියෙනවද? නේ? එහෙම ඇවිල්ලා නැහැනේ. එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ඒකට හේතුව අපි තැම්පත් කළා නැති නිසා. යමක් ඡන්දයෙන් තැම්පත් කළොත් ඒකේම. ඒක බාධකයක් හැටියට පිළිගන්න එක නෙමෙයි තියෙන්නේ. ඒක දිහා ධර්මානුකූලව බලලා කටයුතු කරන එක. හැබැයි මමත් එනං ඇදලා දාන්න ඕනේ. මමත්වය එළියට ඇදලා දාන මමත්වය රිදෙන්න ඕන. කවුරු හරි රිදවන්න ඕන. රිදවනකොට තමයි තේරෙන්නේ එතන මමත්වය තියෙනවා කියලා. තේරුණානේ? සමහර අයට තමන්ගේ රිදුම් තදින් දැනනකොට ඊ රිදුම් හැටියට දැනෙන්නේ. සමහර අයට එහෙම නෙමෙයි. පොඩියට උනත් ඒක හොඳට දැනෙනවා. කවුරුත් නොරිදුවත් අනාගත දුක් පිළිබඳව කල්පනා කරනකොට යාට ඒ රිදුම් හොඳටම දැනෙනවා. මම මරණේ ඉක්ම වූ කෙනෙක් නෙමෙයි. මරණ බිය මට ඉස්සරහ තියෙනවා. මං ජරා කියන தത്വයට වයසට යාම කියන එක ඉක්ම වූ කෙනෙක් නෙමෙයි. දැන් වයසට යෑම පිළිබඳව වෙවුලන කට්ටිය මට හම්බෙලා තියෙනවා. මහා අධිකරණ නීති විශාරදේ වගේ කටයුතු කරන අය ගැහෙනව බයයි. ඇයි? මම මේ ඔක්කොටම බය නෑ. මම කාටවත් බය නෑ. මම තමයි අගවිනිසුරු. ඒ වුණාට දාන්න හද මල් ලෙඩ වෙයි කියලා බයයි. ඔත්පල වෙයි කියලා බයයි. ඒ බය මට තියෙනවා. අරයටත් බයිපාස් එකක් කළා. මෙයාටත් බයිපාස් එකක් කරා. මමත් එක වයසේ ඉන්නේ. මටත් දෙයක් දන්නේ නෑ. ඒ වයින් බේරෙන්න ඕන එක හරි ලෙඩ රෝග වලින් දුක් වෙන්න ඕන. නමුත් මානසික පීඩා ඒ නිසා ඉක්මවපු නැති කෙනෙක් ජරාව ඉක්මවපු නැහැ, මරණය ඉක්මවන්නේ නැහැ. ඉතින් ධර්ම අවබෝධය කියන්නේ මරණය ඉක්මවීම, ජරාව ඉක්මවීම. ධර්ම අවබෝධ වෙච්ච කෙනෙක් මරණයටපත් වෙන්නේ, ජරාවටපත් වෙන්නේ. දාම පැහැදිලි. ධර්මානුකූලව මේ මනස සාදා ගන්න. තේරෙන බණ ඕනනම් මෙහෙ ඉන්න එපා. තේරෙන බණ අර ගණන් ඉලක්කම් පාලි සංස්කෘතත් එක්ක කියන තැන් වලට ගිහලා ඒක අහගන්න ඕන. මම මිනිස්සුන්ට එහෙම තේරුම් කරලා දීලා ආගමිකයෙක් කරන්න අවශ්‍ය නැහැ. ඒව දෘෂ්ටිගත කිරීම කරන්නේ. අවසාන ඉලක්කම් ගොඩක්, පද ගොඩක් ඔළුවේ තියෙනවා. මිනිහා හිස් බලන්න. ඔය ලොකුවට දේශනා කරන ලොකුවට ඉන්නෝ සෙනඟ කිසි අවබෝධයක් නැහැ. මිනිස්සු හොය යන ඔය පොලිමට ගිහිල්ලා මීහරක් වගේ මොහි වාඩි වෙලා ඉන්න විතරයි. අවුත් අපි සන්තෝෂ වෙනවා මෙහි ඇවිල්ලා ටිකක් ඇන ගහගෙන නන්දුවෙන් මාස 6ක් 7ක් වෙනකොට අවුරුද්දක් දෙකක් වෙනකොට මේ සැරේ ගොඩ යනවා ඒගොල්ලෝ. මොකද හේතුව? එකපාරට බෑ. ලොකු පද පරම භාවයක් එක්ක, ධර්මයේ නොපුහුණු භාවයක් එක්ක ඇවිල්ලා මේ නිසා එකපාරට බෑ. හැමින් ඒ ධර්මයේ රිද්මය, ධර්මයේ ගුණය අඳුනගෙන ඒකට මේ ලෝකයේ සංඥා කියලා දෙයක් නැහැ. සංඥාව කියලා එකක් මේ හදාගත් එකක් තියෙනවා. ඒක සංඥාව හදාගත්තාම ඒක එයාගේ සංඥාව. සංඥා කියලා එකක් නැහැ. අන මේ බලු කඩව ඉන්නෝ, මේ වට පිටාව, මේ බල්ල මේ හදාගන්නෝ සංඥාවක්. මොකද්ද? එයාගේ අර කෑම කන තැටිය ගහන වෙලාවේ තද්දේ හදා ගන්න ඔයා. හදාගත්තහම ඒක එයාට සංඥාවක් වෙනවද නැද්ද? සංඥාවක් වෙනවා. තැටිය ගහනකොට බිම බල්ලෝ ටික පූසු ටික එනවද නැද්ද? එනවා. මම මේ කියන්නේ සම්පූර්ණ බොරුවක් කියලා තේරෙනවනේ. සංඥාව කියලා එකක් නෑ. හදාගත්තහම ඒක සංඥාවක්. එතකොට අපේ කට්ටිය උගන්වන වෙන්න සංඥා අඥාය පත්‍ය මේකයි මේ සම්පස්ස වෙන්නේ මේ පහනවා කුණු අර්ප. මගේ මේ මාධ්‍ය සජීවී සාකච්ඡාව යන අතර වෙන එකක් තිටියා. අර පැත්තෙනොත් එක එක කියන මට එක පාට කියන මොකද්ද රූප සම්පස්සය පැහැදිලි කරන්න විනාඩිය ඇතේන රූප සම්පස්සය කියනවා දැන් මේක මේ රූපය ස්පර්ශ වෙන විදිය කියපන්කො මට බෑ ඔය කුණහරුප කියන්නේ මේ පිස්සු විකාරය මිනිස්සුන්ගේ ඔළුවර නිකන් මේ බහුවූත ටිකක් දීලා ඉවරලා මේ බුද්ධඝමක් කියලා කියනවා ඒව ධර්මයේ ඉගෙන ගැනීමක් කියලා විශ්වාස කරනවා. ඔක පොඩියට ඉගෙනගෙන යන අයට ඔක තේරෙන්නේ නැහැ. හරියට ඉගෙන ගත්ත කෙනාට තමයි තේරෙන්නේ. හාමුදුරුවනේ අපි ගිනි දැබල නැහැ අඟුරු කර තියාගෙන ගිහිල්ලා තියෙන්නේ. ප්‍රායෝගික කරගත්තේ නැහැ. කිරි මුට්ටිය කර තියාගෙන ගියා. ගවය ටික ගණන් කර කර හිටියා මම කිරි දෝහා කෑවේ නෑ බුදුහාඳුරු එහෙම දේශනා කළා ධර්මයේ ප්‍රතිඵලය ගන්න නැතුව ඕ නිකන් කර තියාගෙන ඉන්න පිටස බුද්ධාගම විග්‍රහ කරන්න ධර්ම අවබෝධය තුළ කෙනෙක් ඉන්න ඕන ඒක විග්‍රහ කරන්න මොනම බණපදයක්වත් ඕනේ මොනම විෂයක්වත් ඕනේ ඕනම භාෂාවකින් දැන් සමහර අය කියනවා මේක පාලි භාෂාවෙන් විතරයි මේක බුද්ධ භාෂිතේ කියලා. මෝඩ කතානේ හැම භාෂාවක්ම තියෙන ව්‍යාකරණයක් මතනේ. පාලි භාෂාව කියලා අමුතු එකක් නැහැ. මේ පිස්සු කතානේ මේ සමාජයට දීලා තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ භාෂිතේ කියලා එකක් තියෙනවා. ඒ භාෂිතේ මතු කර ගන්න පුළුවන් ඕනම භාෂාවක් තුළ. බුද්ධ භාෂිතය පැහැදිලි බුද්ධ භාෂිතය සිංහල භාෂිත භාෂාවෙනුත් ඒක මතු කර ගන්න පුළුවන් ඉංග්‍රීසි වලනුත් පුළුවන් දෙමළ වලනුත් පුළුවන් සංස්කෘත වලනුත් පුළුවන් පාලි වලනුත් පුළුවන් එහෙම නැතුව කවුරුත් දන්නේ නැහැ බුද්ධ භාෂිතය පාලි භාෂාව බුද්ධ භාෂිතය කියන්න බෑ පාලි භාෂාව පාලි භාෂාව සිංහල භාෂාව සිංහල භාෂාව බුද්ධ භාෂිතය කියන්නේ එක භාෂාවක්වත් නෙමෙයි වෙනම එකක් ඒ බුද්ධ භාෂිතය දන්නේ ධර්මයේ දකින අය විතරයි. ඒ අය අතරත් දේශනා කුසලතාවයේ ඇති පිරිසර තමයි ඔබ බුද්ධ භාෂිතය තේරෙන්නේ. මෙහා කෙනෙක් බුද්ධ භාෂිතය දන්නේ. ඔබ කොතනද ඉන්නේ? රිදුම් කන තැන වේදනා ඇති වෙන තැන තරහ යන තැන ඉන්න එපා. යකා විශ්සෙන තැන ඉන්න එපා. යකා විශ්සෙන තැන නේද ඉන්නේ? මට බැන්නොත් මට ගැහුවොත් මම ඕකට ගහනවා. එතර නේද ඉන්නේ? මඩ නින්දා කළොත් මට අපහස කළොත් මමත් රිටර්න් එක දෙනවා. එතනද ඉන්නේ? මමෙක් නෑ කියන තැනට ආවහම මට බලින කෙනෙක් මේ ලෝකේ නෑ. මට ගහන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැමේ රහතුන් කියන විදිය. බුදුවරු දේශනා කරන්නේ ඔබට කවුරු හරි ගැහුවොත් ඔබ මොකද කරන්නේ? කාටද මට ගහන්න පුළුවන්? මට ගහන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. මම හමුදාකාරයෙකුට කියලා තියෙනවා මාත්‍ය ගැන සන්තෝෂ වෙනවා. මං ඕකතුමාගේ ආයුධය තියෙන ඔගේ වෙඩි තියන්න මට වදින්නේ නෑ කියලා. මිලුවඩවත් දෙවි තිබ්බන තව වැඩේ. එමිනියා හදනත් වේකවත් අන්න තියන්නෙත් නෑ කියලා. හවත් මංකෝ එක තියයි මට වදින්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. මට වදින්නේ. එතකොට මම කිව්වා මේ ශරීරේ මම නෙමෙයි. ඒ නිසා මට වදින්නේ නෑ මේ ශරීරය යගේ මරණය මගේ මරණය නෙමෙයි. ශරීරය යගේ මරණය මගේ මරණය නෙමෙයි. ශරීරයේ වයසට යෑම මගේ වයසට යෑම නෙමෙයි. ශරීරයේ ලස්සන හරි අවලස්සන හරි මගේ ලස්සන අවලස්සන නෙමෙයි. දැන් එහෙම හිතන මලබෙරිති වගේ ඉන්නේ. ඒක තමයි අතහරතේ. ඒක තමයි දහම. තමන්ගේ මමත්වය තමන්ට ගිනි බෝලයක් අභ්‍යන්තරයට දාගත්තා වගේ හොබව පුච්චනවා, වේදනාවටපත් කරනවා, ඍදුම් දෙනවා. දෙනවද නැද්ද? මමත්වයේ ඍදුම් දෙන්නේ නැද්ද? දෙනවනේ. ඒක සනීපයිද තමන්ට, සැපයිද දුකයිද? ඈ දුකයිනේ. එහෙනම් ඒක එළියට ඇදලා දාන්න ඕන. හොඳින් බනහන්. ඉතින් හදවතින් ධර්මය අහන්න. මේක කඩෙන් පාන් ගෙඩියක් පරිප්පු 250ක් ගන්නවා වගේ ඉක්මනින් බලාපොරොත්තු වෙන්න ගියොත් එහෙම ඒක තමයි ලෝකේ තියෙන ලොකුම මෝඩකම්. භූම සංයමයකින් මේක ඉගෙන ගන්න ඕන. මම විශ්වවිද්‍යාල උපාධිය දෙකක් ගන්න කරන මහන්සිය මම ධර්මයට භූම හිමින් අවධානයෙන් ඒ කාලය ගත කරන්න ඕන. නේද? මේක මට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මේ දවස්සක් ඇවිල්ලා අහගෙන ඉඳලා. එහෙම කියනක හරි අසාධාරණයි. මං අහන්නේ කුඹුරට දවසක් බහල ඉවරලා කිව්වොත් එහෙම මට තේරෙන්නේ නැහැ කියලා අය ගොඩ වෙනවා. මට කුඹුරු කරන් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් කම්පියුටරයක් වැඩ කරපු නැති කෙනෙක් කම්පියුටරය ළඟට ගිහලා එකපාරට මොකද කියන්නේ? මට මේක තේරෙන්නේ නැහැ කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? ඒ පිළිබඳව අවබෝධය එයාට ජීවිතාන්තය දක්වාම නැහැ. බයිසිකලයක් පදින්න ගිහිල්ලා මොකද කරන්නේ? ආ මට තේරෙන්නේ නැහැ මේ බයිසිකලේ පදින්නේ. කියලා හිතන්න. එතකොට කවදාවත් එයා බයිසිකල් පදින්න ඉගෙන ගන්නෑ. වාහනයක් කියලා ගිහිල්ලා මට තේරෙන්නේ නැහැ වාහන පදවල්. ඒ සාත්තරනේ. හැම දෙයක්ම මේ ලෝකේ තේරෙන්නේ නැති දේවල් තමයි තිබ්බේ. එකක්වත් තේරුම් ගත්ත දේවල් තිබ්බේ නැහැ. පස්සේ තමයි අපි ඔක්කොම තේරුම් ගන්න. කම්පියුටරේ තේරුම් ගන්න, වාහනයක් පදවන්න තේරුම් ගන්න, කෑම හොයන්න තේරුම් ගන්න, මේ හැම දෙයක්ම රෙදි මහන්න තේරුම් ගන්න. මේ මිනිස්සු මේ සමාජය තුළ හැම ක්‍රියාකාරකමක්ම වාහන හදන්න තේරුම් ගත්තේ. තේරුම් අරගත්ත දෙයක් තිබුණා. ඒ නිසා තේරුම් නැහැ. එහෙම තේරෙන්නේ නැහැ එකපාරට. මේ මහන්සියෙන් කැපවීමෙන් එක තේරුම් ගන්න උසහතරන. හැබැයි මේ තේරුම් ගැනීම අනිකුත් දේවල් තේරුම් ගන්නට වඩා වෙනස්. මේ අතහැර හැර යන ගමන අතහරින වැඩපිළිවෙල. ඒ අතහැරීම පුදුම අතහැරීම. ඒ අතහැරීම ක්‍රියාවක් නොවේ. ඒ අතහැරීම ප්‍රතික්ෂේපයක් නොවේ. ඒ අතහැරීම දෘෂ්ටියක් නොවේ. ඒ අතහැරීම සිද්ධ කරන්නේ පුජ්‍යලයක් නොවේ. ඒ අතහැරීම ක්‍රියාවක් නොවේ. ඒ අතහැරීම දෙයක් යමක් නොවේ. දැන් අපි ගොඩාක් අය දන්නේ යමක් අතහරින්නේ දෙයක් අතහ සබන් කෑල්ලක් අතහරිනවා නේද? රුපියල් 1000ක් අතහරිනවා නේද? දන් දෙනවා කියන්නේ නේ. ඊට පස්සේ මොන හරි මල් පෝච්චියක් අතහරිනවා. එහේ දෙයක් අතහරිනවා. මේ ආර්ය ධර්මයේ දෙයක් අතහැරීමෙන් නිවන් දකින මාර්ගයක් නෙමෙයි. දෙයක් අතහරිනවා නෙවෙයි. යමක් අතහරිනවා නෙවෙයි. අතහරින්නේ මමත්වය. මමත්වය කියන්නේ මම කියලා දෙයක් නැහැ. මම කියලා දෙයක් මොකක් හරි වෙන්නම්. ඒකකේ අත කියලා දෙයක් තියෙනවා. ඇහැ කියලා දෙයක් තියෙනවා, කන කියලා දෙයක් තියෙනවා, ඔළුව කියලා දෙයක් තියෙනවා, බඩ කියලා දෙයක් තියෙනවා, කවු දෙක කියලා දෙයක් තියෙනවා, ගේ කියලා දෙයක් තියෙනවා, පත්ත පිටිය ඉඩ කඩම අරග බාන කියලා දෙයක් තියෙනවා. ඒත් මම කියලා දෙයක් නැහැ. ඒ නිසා දෙයක් අතහරිනවා. තමන් ධර්මයේ කරා පිවිසෙනවා මිස තමන්ට ධර්මයේ අල්ලගන්න කැච් කරන්න බෑ. තමන් ධර්මයේ කරා පිවිසෙනවා මිස ප්‍රායෝගික වෙනවා මිස තමන්ට ධර්මයේ ගැන දැනුවත් වෙන්න පුළුවන් කම නැහැ. දැනුවෙන් කියන්න බෑ. දැන් මට මම නිතරම කල්පනා කරන දා තමයි මේක ඔප්පු කරන්න කිව්වොත් කොහොමද ඔප්පු කරන්නේ? ඔප්පු කරන්න බෑ. ඔප්පු කරන්න කිව්වොත් සද්ද නැතුව ඉන්නවා. මේක තේරෙන විදිහට කියලා දෙන්න කිව්වොත් එහෙම මට එහෙම කියලා දෙන්න බෑ. තේරෙන විදිහට කියන්න කිව්වොත් එහෙම කියන්න බෑ. තේරුම් ගන්න විදියට කෙනෙකුට කියනකොත් ඒක කියන්න බෑ. තේරුම් ගන්න මේක කොහොමද කියලා හොත් ඒක කියන්න බෑ. මම මේක තේරුම් ගන්න ඕන කොහොමද කියලා හොත් ඒක කියන්න බෑ. මොකද හේතුව කොහොමද මේක තේරුම් ගන්නෙ? ප්‍රායෝගික වෙනව මිසක් කෙනෙක් පුජ්‍යලෙක් වශයෙන් දැනුවත් විය නොහැකි දෙයක්. රූපයයි කියා දෙයක් නැත. රූපය කියලා එකක් නැහැ. හදා ගන්න චිත්ත රූපේ තමයි තියෙන්නේ රූපේ හැටියට. නැත්තම් රූපයක් නෑ. හදාගත්ත දෙයක් තමයි රූපේ. දැන් අපි කියනවා අනුරාධපුරේ ඒ ප්‍රධාන විහාරස්ථානයේ එහා පැත්තේ යෝන් මහත්තයා කියලා කෙනෙක් ඉන්නවා පාංශලේ වැඩ කරන. දැන් යෝන් මහත්තයාගේ රූපේ දැන් තියෙනවද ඔළුවේ? නමක් දැන් ඇහුණ පන්සලේ වැඩ කරන ජෝම් මහත්තයා කියලා. ඒ සංඥා ටික ආවා. දැන් ජෝම් මහත්තයා මොන වගේද? නෑ. ඒ සංඥා ටිකත් නෑ නේද? ඊට කලින් තිබුණේ නෑ නේ නේ. පන්සලේ වැඩ කරන යාපැත්තේ පන්සලේ යාපැත්තේ ඉන්න ජෝම් මහත්තයා. දැන් ඒ රූපනේ. හැබැයි හදාගත්තාම රූපෙත් දැකලා එදා ඉඳලා ඒ රූපේ තියෙනවා. රූප කියලා જાතියක් නෑ. ඒකනේ බුදුහාමුදුරුවෝ අනිත්‍යයි කියන්නේ. ඒක අනිත්‍ය තැන කෝ මේ කියන එකක්වත් නෑ. එක වචනයක්වත්, එක පටිච්ච සමුප්පාදයක්වත්, චතුරාර්ය සත්‍යයක්වත්, ත්‍රිලක්ෂණයක්වත්, සත්‍ති බෝධිපාක්ෂික ධර්මයක්වත් මොන කෙහෙල් මලක්වත් නෑ. ඒ ඔක්කොම හදාගත්තේ ගක් හරි චිත්ත ස්වභාවය චිත්ත ලක්ෂණයක් අඳුරගත්තා. මේක මෙහෙම මේක මෙහෙමයි කියලා ඔය ගොඩාක් ඔය කැටගරි කරන එක කලේ බුදුහාමුදුරන්ගේ කාලේට ඉස්සර. ඒගොල්ලන්ට මේ මේක මේ තේරුම් ගන්න අවශ්‍ය වුණා. ඒකොට තේරුම් ගත්ත මේ මනසේ යමක් හඳුනා ගන්නා වූ ක්‍රමවේද ටික ආදී ආදී වශයෙන් ඔක්කොම එකතු කරලා තිබුණා. ඒ පිළිබඳව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දැනුවත් වෙලා තිබුණා. නමුත් ඔය ඔකොටෝම බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කිව්වේ ඔය කැටගරි ඔළුව තියාගන්න නෙමෙයි, කොටස් කරලා ඔළුව තියාගන්න නෙමෙයි. මාන්නේ sabbhe sankhara aniccha. මේ විදිහට මේ මේ මේ කොටස් කරන එක මහා නෙමෙයි වැදගත්. මේ කොටස් වල තියෙන අනිත්‍යතාවය දකින්න. පටිච්ච සමුප්පාදය දැනගන්න එක නෙමෙයි වැදගත්. පටිච්ච සමුප්පාදයේ තියෙන නිරෝධයවත් අනිත්‍යතාවය දකින්න. චතුරාර්ය සත්‍ය කියලා එකක් දකින්න එක නෙමෙයි මේ මේ කොටස් කරගෙන තේරුම් ගන්න එක නෙමෙයි වැදගත්. ඒක අනිත්‍යතාවය දකින්න. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කොටස් හතක් ඉගෙන ගන්න එක නෙමෙයි. ඒක අනිත්‍යතාවය. එහෙම නැත්නම් සම්මා කියන ගුණය දකින්න. ඒක අතහැරලා මෙන්න මේ මිනිස්සු කැටගරි හදාගෙන මේ ඔළුවේ ඔළුවේ දාගෙන ලනු පිසු වගේ විකාරයක් කරන. ඒ විකාරය තමයි ඔය දේශකයෝ ටික කරන්නේ. ඒ විකාරය තමයි ඔළුවේ දාගන්නේ. ඊට පස්සේ කියනවා මම දන්නව වැඩිය සම්පාදිත දන්නව, එකක් දන්නව, මේකක් දන්නව, බෝධිපාශක ධර්මයක් දන්නව, නීවරණක් දන්නව, හරි මං බුද්ධාගම දන්නව. මේ සියලු සංස්කාර අනිත්‍යයි කියපුවද නැ මේ සංස්කාර කොට ගහනවා. ඉතින් ඕකම ඇවිල්ලා තව විද්‍යාඥයෝ තව වචන වලින් ඔබට නම් ටිකක් දෙනවා. ඊට පස්සේ මේ මනුස්සයා ඒක ඉංග්‍රීසියෙන් කිය ඔළුවට දානවා. ඕක ආයි වෙන කට්ටියක් වෙන විදිහක කියනවා. ආයි ඒ විදිහට ඔළුවේ තියා ගන්නවා. ඉතින් ඒක තමයි ආගමිකත්වය කියන්නේ. නිකන් කරපින්නගෙන යන ගතිය. දාර්ශනිකත්වය කියන්නේ ඕක නෙවෙයි. ඒක පාරටම කියනවා කාරණේ නැගිටලා ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් නීවරණ ධර්ම ගැන පැහැදිලි කරන්න කියලා කියනවා. එතකොට මම පැහැදිලි කරන්න ඕනේ එයා අර දැනගත්ත නීවරණ ධර්ම කියලා තියෙනවනේ නේ පංච නීවරණ. ඒ පහ කියපු ගමන් සෑහීමටපත් වෙනවද? ඔව් මම සෑහීමටපත් වෙනවා. කොහොමද සෑහීමටපත් වෙන්නේ? මම අර කලින් ඉගෙනගත්ත නීවරණ ධර්මයට හරියට ගැලපෙන්නේ ආමඳුරු ඒ පංච නීවර ධර්ම පැහැදිලි කළා. දැන් මං සෑහීමටපත් වෙනවා. හැබැයි එයා දන්නේ නැහැ. එයා ළඟ තියෙන නීවර ධර්මය මොකද්ද කියලා මේ මොහොතේ. ඒකනේ වෙලා තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම විග්‍රහ කරන්න කිව්වම මෙන්න ඉන්ද්‍රිය ධර්ම කියන එක විග්‍රහ කරනවා. තමා තුළ ඉන්ද්‍රිය ධර්මයේ වැටලද නැද්ද කියන එක දන්නේ අර ඉන්ද්‍රිය ධර්ම පහ ඉගෙනගෙන ඉන්නවා. ඒ නිසා තමා තුළ තියෙන ගැටලු වල හා ගන්න අර කොටස් මතක තියා ගන්න පුළුවන්. පස්සේ තමන් කොතනද ඉන්නේ, තමන්ගේ මොනවද තියෙන්නේ කියලා තේරුම් ගන්න. මනුෂ්‍යයා වෙහෙසටපත් කරන්නේ අවශ්‍යතාවය. එහෙම නැත්නම් තණ්හාව. තණ්හාව නැත්නම් වෙහෙසටපත් කරන්නේ එයා ගලා යන, පාව යන ගඟක්සේ වලාකුලක්සේ ස්වභාවික මහා ධර්මතාවයක් බවට පත් වෙනවා. ඒ ස්වභාවීය ස්වභාවිකත්වයේ නැමැති දොරටු වෙන්නේ එළියට ඇවිත් මේ ලෝකෙ දිහා බලනවා. ස්වභාවිකත්වයේ කියන දොරට එළියට ඇවිත් මේ ලෝකෙ දිහා බලනවා. මේ ලෝකෙ අපිට කියන්න පුළුවන්ද මේක දුකයි මේක සැපයි කියලා? එහෙම කියන්න බෑ. එක එක වෙලාවට එක එක. දැන් අපිට මෙතන AC ටිකක් දාගත්තොත් සපයි. හැබැයි මේ වගේ වගේ වෙලා වෙනකොට කොරියාව වගේ රටවල් ඔය එහා රටවල් වලට එහෙම දැන් AC දාගත්තොත්ද සප? තැන් හීටස් දාගත්තොත් තමයි සැපේ වලට. එතකොට හීටස් වලට මුළු ගාවටම ගිහිල්ලා මුළු මේ වාඩි වෙලා තින්නවා. මොකද අධික සීතලෙන් මිදෙන්න. එතකොට මේ ලෝකයේ එක න්‍යායකට දාන්න පුළුවන්ද මේක දුකයි මේක සැපයි කියලා? එක තත්වයක් හමුවේ කෙනෙකුට ගින්දර සැපක් වෙලා. තව කෙනෙකුට AC එක අයිස් කැටයක් සැපක් වෙලා. කොහේද ලෝකේ සැප? කොහේද ලෝකේ දුක? ඒ අවස්ථානුරූපීව ඕනම දෙයක් සැපක් වෙන ඕනම දෙයක් දුකක් වෙනවා. දැන් මේක AC එක දුකක්. සීතල රටවල වලට AC එකක් දැම්මුත් එහෙම එතන ඉන්නේ නැහැ. මේ මැෂින්ස් විකිනෙන්නේ නැහැ. ඒ රටවල දාන්නෙත් නැහැ. සමහර සීතල රටවල දාන්න නැති කට. ඊළඟට අපේ වගේ මේ කොළඹ ප්‍රදේශයේ අපි ගෙවල් වල හීටර්ස් තියාගෙන නැහැ. අර කාමරේ උණුසුම් කරන ඒවා අපි හයි කරලා නැහැ. ඒ හේතුව අපිට මොන වෙලාවකවත් එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. නුවරඑළිය පළාතට ගියාම තියෙනවා. බණ්ඩාරවැල් පැත්තට යනකොට තියෙනවා. මෙහෙට නෑ. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ මේක මෙහිමයි මේක මෙහිමයි කියලා අනුගත කිරීම නෙමෙයි, ඒ අවස්ථාවන්වල ඒ සමබරතාවය රැක ගැනීම. එතකොට තමන්ගේ සමබරතාවය න්‍යායකින් නෙමෙයි අඳුරගන්නේ, තමන්ගේ ආත්ම සංවේදීතාවය. පැහැදිලි නේද? ඔළුවේ මුකුත් තියාගන්න ඕන මේක මෙහෙමයි කියලා, මේක තමයි කෙරෙන්න ඕන කියලා. අනුරූපීව අනුගත වීමේ හැකියාව තියෙන්න ඕන. නිදහසේ ඉන්න තියෙන ආගමක් නැතුව, ජාතියක් නැතුව, වර්ගයක් නැතුව තියෙන යථාර්ථය, ඒ යථාර්ථය තුළින් අපි අවදි වෙන්න ඕන. දැන් මම ඉස්සර හිතුවා බුද්ධාගම තිබුණොත් තමයි මේ සිංහල ජාතිය තිබුණොත් තමයි බුද්ධාගම රැකෙන්නේ කියලා. මට පස්සේ හිතුණා එහෙම එකක් නැහැ. ලෝකේ වෙන රටවල් වලත් ඉන්න හොඳ මිනිස්සු ඉන්නවා. හොඳ මිනිස්සු ඉන්නකන් ලෝකේ ඥානවන්තයෝ ඉන්නකන් මේක රැකිනවා. ඒ නිසා මේ සිංහල ජාතිය නැති වෙලා ගිය කියලා ලෝකෙ බුද්ධාගම නැති වෙන්නේ නෑ. ඒ බුරුම ජාතියේ ඉන්න වලතර, තායි ජාතියේ ඉන්න වලතර. ඒ නිසා මේක නැති වෙලා යනවා නම් මේක දැන් ගෝත්‍රික පරණම කණ්ඩායමක් නේ අපි. ඉතින් ඒ නිසා පරණම කණ්ඩායම වේලාසිරින් නැති වෙලා යනවා. ඒක ස්වභාවය. අනිත් එක ඒක නැති කරලා දාන්න නැති වෙන තරමට අර ආත්මය පහතට හෙලවන ජීවිතේ එපා කරන සංකල්පය ඇති කරලා දීලා තියෙන්නේ කොහෙන්ද? අපේ ගෞරවනීය මහා සංඝරත්නය. තාම පැහැදිලිව දැන්නානේ. මන් දන්නේ මෙච්චර අධ්‍යාත්මික සහ ජාතික වාර්ගික රටක් හැටියට, පුජ්‍යල හැටියට විනාශයක් ඇති වෙන විදියට මේ ධර්මය නිර්මාණය කළේ කොහොමද කියලා හිතා ගන්න බෑ. දැන්නානේ. දැන් ඕනනම් පුජ්‍යලයේ මනසට යම් කාරණයක් ඇතුළත් කරනවා, ඒ පුජ්‍යලයාගේ විනාශය සැලසෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු ඒ විදියට කටයුතු කිරීමෙන් මේ මිනිස්සු විනාශයපත් වෙනවා. ඒ වගේ අපි අපේ කෙරෙහි අපි ඍණාත්මක සංකල්ප, දෘෂ්ටිගත සංකල්ප ඇති කරවලා මේ කන බොන එකට පවා නොයෙකුත් වාඩි වෙන එකට පවා සමහර ස්ථාන හරි විරුද්ධයි. මේ කුටු තියලා වාඩි වෙන දෙන එකට ඇයි? අපේ ගෝත්‍රික වාදී ක්‍රමවේදයේ මොකද? අපි බිම වාඩි වෙන්න ඕන. ඒකනේ තියෙන්නේ නේ. ඉටි කොළ වල වාඩි වෙන්න ඕන. පත්‍ර කොළ දාගෙන වාඩි වෙලා ඉන්න ඕන උඩවාඩි වෙන්න හොඳ නෑ. හවුද අපි ගෝත්‍රිකවාදී සංකල්පය. හරියටම මොනවා නැතත් ප්‍රඥාව කොහේ තිබුණත් කවන්නේ, සද්ධාව කොහේ තිබුණත් කවන්නේ, සීලය කොහේ තිබ්බත් කවන්නේ. කට්ට කෙලින් වෙන්න කලින් කන්න ඕන, 12 වෙන්න කලින් නේ ඒක කන්න ඕන. සීල් නැතත් නැතත් කවන්නේ, රෙද්ද බොරුවගෙන ඉන්න ඕන. හාමුදුරුවරු සෙරප්පු නැතුව පයින් යන්න ඕන. වාහන එලවන්න තහනම්. ඒක තමයි අර සීල වෘත. සීල වෘත මම කියන්නේ එලවන්න කියලා එපා කියලා මමකුත් කියන්නේ. මම කියන්නේ දෘෂ්ටිය තියනේ තේර හානිය. දෘෂ්ටිය නිසා දෘෂ්ටිගත භාවයන් බහුලව තියෙන්නේ, ගොඩාක් වැඩිපුර තියෙන්නේ මේ අපේ බෞද්ධයන්ට. ඒගොල්ල දෘෂ්ටිගත ස්වરૂපයෙන් ලෝකය හඳුනා ගන්නයි උත්සාහ කරලා තියෙන්නේ. හැබැයි ආත්ම සංවේදීව නෙවෙයි. අන්න ඒකයි ප්‍රශ්නේ. ආත්ම සංවේදීව ලෝකය හඳුනා ගන්න උත්සාහ කරන්නේ. එවිට පොඩි දේවල් නෙමේ, එක ශික්ෂාවක් දෙකක් පහක් දහයක් නෙමේ, ඔබට අනන්ත ශික්ෂා පේනවා. තමන් රිදෙන පීඩාවට පත්වන දෙයක් තමන් අනුන්ට කරන්නේ නැති, යහපතක් වෙන දෙයක් අනුන්ට කරන්න පුළුවන්. ධර්මය ගැන මෙනෙහි කරනවා නම් සැනසීමක්, ධර්මය ගැන අහනවා නම් සැනසීමක්, ධර්මය ගැන කියනවා නම් සැනසීමක්. මොකද හේතුව, මේ ධර්මයේ භාවිතා බහුලී කතා වෙනකොට එහි තියෙන සුවය ගුණේ ලැබෙනවා. දැන් ධර්මයේ භාවිතා කළත් ආයෙ එළියට ගියහම මොකද අපි භාවිතා කරන්න වැඩිපුරව පෙළඹෙන්නේ? බාහිර දේවල්. එතකොට බාහිර තියෙන දේවල් සුවඳවත් දේවල්ද නෑ. ඒවයි යම් යම් ගඳ තියෙනවා. අර අපිරිසුදු දේවල් අයින් කරන සවල, කෝ අපිරිසුදු දේවල් අයින් කරත් අවසානේ සවලක් ගඳයි. ඒ වගේ ඔබේ මොලේ හරහා යම් යම් අපිරිසුදු දේවල් පරිහරණය කරොත් ඒකෙන් අර පක්ලේශ හට ගන්නවා. නමුත් ඔබ නිතරම කෙනෙක් පුජ්‍යලයක් නොමැති තැනින්ම ඉදිරිපත් වෙලා මේ දේවල් කරන්න පුහුණු වෙනවා. අමුතු ප්‍රබෝධයක්, අමුතු වින්දනාත්මක ස්වરૂපයක්, අමුතු කම්පණය වෙන වින්දනයක් නැතුව අවේදිත ගුණයකින් අවදි වෙනවා. මම පොඩි කාලේ පිරිවෙන් යද්දී හාමුදුරු ටික ඔක්කොම මේ ඉඳලා හිටලා ඉතින් පිරිවෙනේ යනවනේ පොඩි ට්‍රිප් එකක්. පිරිවෙන් දාලා ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එක යනකොට සාමාන්‍යයෙන් අපේ පොඩි කාලේ පටු මානසික මට්ටම අපේ නෙමෙයි, යම් යම් තැන්වල තියෙන මානසික මට්ටම. තමන්ගේ දායක දානදායකයෝ ඉන්න පළාත පහු කරපු ගම එතනින් එහාට කමක් නැහැ. ඒ කියන්නේ සිවුර පොඩ්ඩක් එමේ බුරුල් කරගෙන අප්පුඩියක් ගහලා බෙරයක් ගහලා පොඩි සින්දුවක් එහෙම ගෙව්වට කඩගල තියනා නේද? පිරෙන්නේ යනවා ස්ට්‍රිප් එකේ වැරවෙ සින්දු ගියාගෙන යනවා. සමහර ලාට දැකලා ඇති. මේගොල්ලොගේ ආශ්වාදය ඒක. දැන් මේ ඔක්කොට බෙර ගහලා සින්දු කියලා දැන් මේගොල්ලෝ සින්දු කියනවා. මම දන්නේ මම මගේ බුද්ධිය නැහැ පොඩි කාලෙවත් මේ එහෙම දෙයකින් මිනිස්සුන්ට විනෝද වෙන්න පුළුවන්ද? මේ සින්දුවකට අපුඩියක් ගෙවයි කියලා බෙරයක් ගෙවයි කියලා සතුට වෙන්න පුළුවන්ද කියන தත්ත්වය තිබ්බා. දැන් මං විතරක් අපුඩි ගහන්න නැතුව ඉන්නවා. අනිත් ඔක්කොම අපුඩි ගහනවා. එන්න එක්කෙනෙක් ඔළුවට තට්ටුවක් දාලා කියනවා මොකද ඉන්නේ නිකන් ගහනවා අපුඩියක්. ඊට පස්සේ මම අපුඩියක් ගන්න මොකද හරින් හනක් කරලා අපුඩියක් ගන්න කියලා නැත්නම් මේක යන්න හම්බෙන්නේ නැහැ. අනිත් ඔක්කොම අපුඩි ගහනවා මෙයා මොකද අපුඩි ගහන්න නැතුව ඉන්නේ. බලාත්කාරයෙන් ගැස්සෙව අපුඩියක්. දැන් මේගොල්ලෝ දඩි පිටි ගාලා අපුඩි ගහනවා මේව කරනවා. ඉතින් ඒකට පුරුණාන්තලා ඇත්තෙන්නේ ඉතින් එක්කෙනෙක් දෙන්නේ ඔක්කොම ගත්තේ නැහැ. කාලා බෝතලෙකුත් එකක් සිතා ගත්තා. මොකද එකින් ගුරුවරු වගේ උගන්නන මට්ටමේ කෙනෙක් දෙන්නේ අර කාලත් බෙදාගෙන ගහුවා. අර පොඩි හාමුදුරුවෝ අපි ඔක්කොම ඕන්න ගියා නම් මට එපා වෙලා පස්සේ මම හොගත හරි ගියා. ගිහිල්ලා ඊට පස්සේ ස්වාධීනව මේක පාගෙන යන්න ඕන කියන මට්ටමේ තිබුණා. නෑ මේකෙන් ඇත්තෙම සතුටක් තියෙනවා. රෝදයක් තියෙනවා. ඉස්සෙල්ලා මේක වැළඳගන්නේ මම. නමුත් අපි නුවණින් ඒක දකිනවා ඒ තුල සතුටක් නැහැ කියලා. ඒ තුල පූර්ණත්වයක් නැහැ කියලා. මේ තමයි මේ බාල මිනිස්සුන්ගේ සතුට. මේ තමයි දුර්වල මිනිස්සුන්ගේ සතුට. මොකද දුර්වල මිනිස්සුගේ සතුට සිකරට් එක. දුර්වල මිනිස්සුගේ සතුට මොකද්ද? අරක්කු. මෙතනත් ඇති දුර්වල ගාරේ හිටපු කට්ටිය. ඈ ඒක තමයි තියෙන සතුට. දුර්වල මිනිස්සුගේ සතුට මොකද්ද? ටෙලිනාට්‍ය. රන් දෙපය මේ බලන් ඉන්නේ. නැයික මම අපේ ගෙදරදී ගිහින් අත්දින්න අපේ අකරන් දෙපේ බලාගෙන ඉන්නවා. මම කිව්වා මොකක් හරි කිව්වා හයියෙනුත් කිව්වා ඒත් ඇහෙන්නේ නැහැ. මම තට්ටුවක් දාලා කිව්වා ඒත් ඇහෙන්නේ නැහැ. අර පූසලේන අල්ලන්න ඉන්නවා වගේ ඕම් බලාගෙන ඉන්නවා. මගෝ මොකද නැහැ නැහැ පොඩ්ඩක් ඉන්න මේ මෙයා මේක වෙන්නේ යන්නේ මෙයාට කිව්වා. වාරියා මෙයත් එක්ක තරහ වෙලා මෙයා දැන් මෙතනින් ගෙදරින් යන්න හදන්නේ කිව්වා. මම බැලුව මොකද මේ කියලා. ඒ තරම් ඒක අර මෝහණය. ඊට පස්සේ ඒක ඉවරුණාට පස්සේ තමයි ස්වභාවික தත්ත්වයට මිනිස්සුපත් වෙන්නේ. අල්පාශාදය. ඒක සරෝපය. ඒ නිසා අපි ඒක පිළිබඳ උදාවත් අවබෝධයක් ඇති කරගන්න නෑ. ඒ தত্ত্ব ඒ වෙනායට විතරනේ අපිට උනත් ඒක වෙලක් තියෙනවා. නමුත් ඒකේ යථාර්ථය අපි දකින්න ඕන. යථාර්ථය අපි දකින්න ඕන. මොකද්ද මේ මනසේ தত্ত্বය? කියන්නේ ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. මොනම දෙයක්වත් මම කියන්නේ ප්‍රතික්ෂේප කරන්න කියලා. අරවෙනි தত্ত্বයක් නැතුව ඒක කම්මැලි කමට බලන්නත් කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා. ධර්ම අවබෝධ වෙච්ච කෙනෙකුටත් හොඳට මේ සිනමා පටයක් බලන්න පුළුවන්. ඉසිපස් යන්නේ ධර්ම අවබෝධ වෙච්ච කෙනෙකුට ව්‍යායාම කරන්න පුළුවන්. ධර්ම අවබෝධ වෙච්ච කෙනෙකුට නටන්න පුළුවන්. යුග ජීවිතයක් ගත කරන්න ඒගොල්ලන්ට ආහාර වෙලා ඒ කටයුතු කරන්න පුළුවන්. ළමයි දරුවෝ හදන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මේ ධර්ම අවබෝධයත් එක්ක කරන කෙනාගේ අර පුතඥයාගේ අතර වෙනසක් තියෙනවා. ධර්ම අවබෝධයක් වෙච්ච කෙනෙකුටත් මගුල් ගයක් ගන්න පුළුවන්. එතකොට පිස්සන්ගේ මගුල් ගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක මහා දාර්ශනිකයාගේ මගුල් ගයක් බවට පත් වෙනවා. දැන් මම දන්න හොඳ මහත්යෙක් ඉන්නවා මේ සිරසනාලිකා වැඩ කරපු හොඳ මහත්මෙක්. නම කිව්වත් කමන්නේ සරත් කුමාර පෙරේරා කියන මහත්මෙක්. ඒ මහත්මයාගේ මගුල් ගයක් තිබ්බා. මගුල් ගේ තිබ්බේ කොහෙද? ගංගාරාම පන්සලේ. මම පළවෙනියට සහභාගී වෙච්ච මගුල් ගේ. මගන්ද මගුල් ගේන තිබ්බේ. එතනම පිරිත්තුව, එතනම චාරිත්‍ර කළා, එතනම රෙජිස්ටර් කළා, එතනම විවාහ කටයුතු කළා. උදේ ආහාර වේල ලබා දෙනවා. මං එහුව මහත්මයාගේ තව මගුල් ගෙවල් තියෙනවද? නෑ නෑ නෑ, මෙච්චර මගුල් ගෙදර. ආයි මෙතනින් එහා ආයි මගුල් ගෙවල් නෑ. මෙතනින් මෙච්චරයි ඉවරයි. ඇයි? අපි ඕන තරම් කනබොන මිනිස්සුනේ. දැන් මේ මිනිස්සු කනබොන දින සතුට කරන්න බැරි જાතිය. මේ මේ ආපු අය දැන් මේ මං අඳුරන මේ එන පිරිස්සු හොඳට හැමදාම කන බොන රටවල් වල යන හැම හෝටලෙම කාලා තියෙන මිනිස්සු. මේ මිනිස්සුන්ට මෙහි තියෙන තරු පහේ නෙමෙයි තරු 60 හෝටලයක කන්න දුන්න සතුටු කරන්න බැරි જાතිය. මොකද කාලා බීලා ඇති වෙච්ච මිනිස්සු. ඒ නිසා මිනිස්සුන්ට කිරිවත් කෑල්ලේ මම ලුණු මිරිස් ටික දීලා වෙයි ඉවර කරනවා. මං දන්නවා මේගොල්ලෝ සතුටු කරන්න මට බෑ කියලා. ඔක්කොම අධ්‍යක්ෂවරු මේ ලොකු ලොකු අයනේ ඉන්නේ. ඒ කිසි කෙනෙක් එහෙම කන්න බොන දින සතුටු කරන්න බෑ. ඒනවට දෙනව නිසා දීලා සතුටු කරන්න බෑ. ඒක තමයි ක්‍රියාවලිය. මොනවද ඒ කරන්න? කවදාවත් නොකාපු, කවදාවත් නොබීපු බොන්න කන්න. අවුරුද්දටම ගෙනේ කවදාවත් ඇන්දේ නෑ වගේ නේ, කවදාවත් බිව්වේ නෑ වගේ. මම කියන්නේ අවුරුද්ද හැමදාම තියාගන්න, මගුල් ගෙදර හැමදාම තියාගන්න. ආයි වෙනසක් වෙන්න ඕනේ නෑ. ඒක තියෙන්න ඕන මනසේ සෑහීමටපත් වෙන තැන, තෘප්තිමත් භාවය තුළ. මගුල් ගෙදර එක දවසයි, ඊට පස්සේ අවමගුල් ගෙදර අවුරුදු 50-60යි. එහෙම වෙන්න බෑනේ. හැමදාම මගුල් ගෙදර තිබුණාම හරිනේ. හැමදාම මගුල් ගෙදර වෙන්න නම් මහා මංගල සූත්‍ර දේශනාවේ තියෙන මේ මංගල කරුණු හොය හොයා ඉෂ්ට කරන්න ඕනේ. මොකද මේ මංගල සූත්‍රය කියවලා බලන්න මේ මේ කරුණු වලින් මංගල කාරණා කීයක් මගෙන් සපිරෙනවද කියලා. දැන් මම මේව මේ කෙටියෙන් මෙහෙම කියන්නේ මේ දන්න කියන පිරිසකටනේ මම කතා කරන්නේ. ආයේ මහා මංගල සූත්‍රයේ තියෙන එකකින් එක විග්‍රහ කරන්න ඕනේ. මහා මංගල සූත්‍රයේ තියෙන දේවල් බල බල මේ කොච්චර මගේ හැමදාම මගුල් ගෙදර නේද. මහා මංගල සුරාව ඇති තැන පාප මිත්‍ර සේවනය එකතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. වුණේ නැද්ද? එලා තියෙනවා. ඔය ඇඹිලි පිටියේ පැත්තේ ඒ සිද්ධියත් එහෙමයි. සුරාව ඇති තැන පාප මිත්‍රය නෙමෙයි පොලිස් කාර්යත්වය දෙන්නේ. යැත්තයින බෝතලයක් දෙකක් ඉල්ලුවා කියලා තමයි කියන්නේ. ඒ නොදුන්නා දුන්නා නැති වුණාම අල්ලන් ගන්නවා. ඒක තමයි කියන්නේ අපි රටක් හැටියට දියුණු වෙමින් පවතින රටක් කියන්නේ එකයි. අපි තාමත් ගෝත්‍රිකවාදී සංකල්ප වලින් පොඩ්ඩක් නැගිටින. ඒ වගේම දියුණුවෙන් සංවර්ධනයෙන් හැම පැත්තෙම පොඩ්ඩක් නැගී සිටමින් පවතින රටක් කියන එක හොඳටම පැහැදිලි වෙනවා. මොකද හේතුව සියලු දෙනාම තම බොහෝම ප්‍රබුද්ධ විය යුතුයි. 120%කට අඩු ප්‍රමාණයක් මේ රටේ යම් ප්‍රබුද්ධ දර්ශනයක් තියෙන ලෝකේ ඉන්ටර්නැෂනල් මයින්ඩ් එකක් තියෙන විෂන් එකක් තියෙන මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු ටික තමයි මේ ටිකක් මේ ධර්මයත් එක්ක පුබුදින දෘෂ්ටිගත භාවයන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙලා වෛරී කෝණ දෘෂ්ටි අතහැර දාලා ජීවිතේ පුබුදින්නට අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ. වදමි දෘෂ්ටි නැති තැනයි සීලය දෙන්නේ. දෘෂ්ටි තිබුණොත් එතන තියෙන වෛරය. පන්සල ඇතුළේ රණ්ඩු නැද්ද සිල් ගන්න දවසේ? ඇයි? දෘෂ්ටි. Taman gīti kole kanoy hetu wen tana daw gene hetu wela inn balana. Ekko pupura pupura yanna. Naththan dala panala alla ganna. Ha? ඒක හැටි දෘෂ්ටි ඇති තැන දෙන්නේ. ඉතින් බෞද්ධයන්ට බෞද්ධ දෘෂ්ටි, අනිත් අයට අනිත් ආගම්වලට අනිත් දෘෂ්ටි. ඊට පස්සේ දෘෂ්ටි ජාලයක් බවට පත් වෙනවා. දෘෂ්ටි ජාලයක් ඇති තැන ඒ දෘෂ්ටියෙන් අන්ධ වෙලා ඉන්නේ. ඒ සියලු දෙනාම අන්ධ කියන ගණයට, අන්ධෝ කියන ගණයට පත් වෙනවා. ඒක චක්කුත් නෑ, ද්වි චක්කුත් නෑ, එලවත් නෑ, මෙලවත් නෑ. යන යන තැන හැපෙනෝ, යන තැන තැන වැටෙනෝ. හරියට අපේ හාමුදුරුවෝ වගේ නේද? යන යන තැන අනා ගන්නෝ. ප්‍රශ්නයක් විසඳන විදියට නෙමෙයි විසඳන්නේ, අවුල් වෙන විදියටමයි ඒක විසඳන්නේ. ඒක තමයි අපේ ඥානවන්තකම. එහෙම නෙමෙයි, ඒක ප්‍රශ්නයක් විසඳන විදියට විසඳීමයි ඥානවන්තකම. විසඳන්න බැරි නම් නිහඬව ඉන්න එකයි ඥානවන්තකම. මමත් එහෙමයි තේරුම් කරගෙන තියෙන්නේ. කල්යාණ මිත්‍රයෙක් නැත්තම් ආශ්‍රය කරන්න පාඩුවේ ඉන්නවා, හදේ නැතුව නේද? හොඳට නිදා ගන්නවා සනීපෙට. ඒක කායික සනීපෙත් හොඳයි, ඇඟටත් හොඳයි, අවුව පිටින්නේ නැහැ නේ. කල්යාණ මිත්‍රත්වයක් විතරක් තියෙනවා, ඒත් එක පොඩ්ඩක් කතා. ඒක ඉබේ පහළ වෙන්නේ වෙනතුරු මේ ධර්ම අවබෝධයත් එක්ක ගොනු වෙනකොට ආයාසයෙන් දෙමේ. ඉබේම පාප මිත්‍රය ප්‍රසන්න නැහැ, වැඩි වෙලාවක් කතා කර කර ඉන්න බෑ. මොකද හේතුව? යාගේ ඇතුලේ රසවත් දේවල් සුවඳවත් දේවල් නැහැ. අපි ආස සුවඳවත් කෙනෙක් එක්ක කතා කරන්න, කතා කරනකොට සුවඳ හමන්න ඕන. ඒ කියන්නේ සෙන් සුවඳ නෙමෙයි, වචන වලින් සුවඳ හමන්න ඕන. ඒකයි අපිට රසවත් බව ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිට වැඩි වෙලාවක් එක ඒ තුල වාසය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මෙහි ඉගෙන ගන්න ඉන්න එපා. අපි ඉගෙන ගන්න ඕන මේ ඕන තරම් තියෙනවා. මේ බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්න ඕන නැහැනකොට මේ පොත ගන්න. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මේක ඉගෙන ගන්න. මට බෑ, මගේ මට මේකෙන් විග්‍රහ කරන්න බෑ. එකින් එක අරගෙන ඔබටම පැහැදිලි කරන්න දෙන්න ඕනේ නැහැ. මේක තියෙන ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඊට එහා යන ප්‍රබුද්ධ දෙයක් වන්න මෙහාට එන්න නේ. දැන් අපි මේව කියන්න ඕනේ නෑනේ නේද? දැන් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියන්නේ මේකයි වෙන්නතු නේද? නූපන්න අකුසල් අකුසල් නූපදවන පිණිස වීර්ය කරන්න. ඒක කියන්න ඕනේ. ඒක අනිවාර්යෙන් ප්‍රායෝගික මෙතන වෙනවා නම් ආයෝග කී කියා ඉන්න ඕනේ නෑ. මේව කොටස් කරලා නෙමෙයි. එහෙම කරන එකේ තේරුමක් නෑ. ඒක මෙතන ප්‍රායෝගික වෙනවා. සතර සම්‍යක් ප්‍රදානෙ මෙතන සිද්ධ වෙනවා. පොජ්ජංග ධර්ම වැඩෙනවා. ධර්මයේ ශ්‍රවණය කරද්දී ධර්මයේ ගුණේ වඩන්නේ, ධර්මයේ හඳුනා ගන්නේ. අපේ අය ඉක්මනින් ඕනේ කියන අයගේ අදහස තමයි අපිට ඉක්මනින්ම මේකේ ගාන මේකේ ඉලක්කම ඕන. ඒකනේ ඉල්ලන්නේ. අවබෝධය නෙමෙයි මේකේ ඉලක්කම අපිට ඕන. ඒ ඉලක්කම මොකටද තියාගෙන? දැන් නිවන මොකද්ද කියලා අපිට ඉක්මනට කියන්න ඕන. අනිවන කියන්නේ මොකද්ද? සංස්කාරකයන්ගේ නිරෝධය. දැන් හරිද වැඩේ? දැන් නිවන් දැක්කද? ඉතින් ඔය වගේ ඉලක්කම්, ඔය වගේ කාරණා, ඔය වගේ සාධක කෝටියක් ඔලුවට දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දැනුම පිණිස නොවේ, අවබෝධය පිණිස. දුර්ණුවන් කෙරෙහි නොසෙල් වෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන කියනවා. ඒ නොසෙල් වෙන ශ්‍රද්ධාව අවබෝධය නිසා ඇති වෙච්ච ශ්‍රද්ධාවක් වෙන්න ඕන. අවබෝධය නිසා ඇති වෙච්ච සද්ධාාවක් වෙනවා. අවබෝධය ඇති වෙන විටම ඉබේටම ඇති වෙන්නේ සද්ධාව කියන එක. ඒක එක මනසින් බලෙන් ඇති කිරීම කරන්න අවශ්‍ය නැහැ. සද්ධාව ඉබේටම ඇති වෙන්නේ. තුරුණුවන් කියන්නේ කවුද? මම කියනවා ඔබ බොහෝ දෙනෙක් ධර්මය අවබෝධ නැති අය කිසි කෙනෙක් බුද්ධ රත්නය අඳුනන්නේ නැත. ධම්ම රත්නය අඳුනන්නේද නැත. සංඝ රත්නය අඳුනන්නේද නැත. කාටද එහෙනම් මේ ශ්‍රද්ධාව තියලා තියෙන්නේ මේ වෙනකොට? අඳුනන් නැති බුද්ධ රත්නයට, අඳුනන් නැති ධම්ම රත්නයට, අඳුනන් නැති සංඝ රත්නයට සංකල්ප ශ්‍රද්ධාව අමෝලික ආකාරවති සද්ධාවක් නම් නෙමේ. කරුණාකාරණා තේරුම් අරගෙන ඇති කෙච්ච සද්ධාවක් නම් නෙමේ. දැක්කේ දන්නේ නැති බුදුන්ට, දන්නේ නැති ධර්මයට, දන්නේ නැති සංඝ රත්නය, සංඝ රත්නයට නෙමේ මේ සද්ධාව දෙන්නේ, පූජ්‍යලයට. තන අංගරත්නය හඳුරන්නේ, අංගරත්නය පේන්නේ නැහැ. සමනෝ නත්ති බාහිරේ, ශ්‍රමණේ බාහිරේ නේ. කකුු දෙකෙන් ඇවිදගෙන යනවා දකින්න බෑ ශ්‍රමණේ. කකුු දෙකෙන් ඇවිදින කෙනා ළඟ හරියේ ශ්‍රමණයා ඉන්නේ. ධර්මයේ දහම් මැසින් දකින්දි බලන තත්ත්වයේ කෙනෙක් පමණයි. ඒ කියන්නේ මේ දහම් කරුණු ටික එක්කෙනෙකුට අමා මී පැණි වගේ රසවත්. තව එක්කෙනෙකුට නොදන්න මහා කුණහරුපය විකෘතිය. ඇයි ඒ? එක්කෙනෙන් දකින්නේ පුහුදුන් ඇසකින්, තව එක්කෙනෙන් දකින්නේ ඒ පුහුදුන් ඇස තුලින්ම වෛරයෙන්, තව කෙනෙක් දකින්නේ සම්මයක් ඇසින් ලෝකයෙන් නිදහස් වීමේ අදහසින්. එතකොට වෛරී ඇසින් බලන කෙනාට වෛරී සහගත බව, පුදුන් නැති ඇසින් බලන කෙනාට පුදුන් පැටලුන් සහගත බව, සදාම් ඇසින් බලන කෙනාට මේක අමා එනියක් ඖෂධයක් බවට පත් වෙනවා. රසවත්. ඉතින් ඒ රසය විඳිනවා පිරිසක් ලෝකේ ඉඳගෙන. එතකොට මේක පිළිගන්නේ නැති අයට මොකද කරන්න තියෙන්නේ? පිළිගන්නේ නැති අයට කියන්න දෙන්න ඔබල පිළිගන්නම එපා මේක. බාර ගන්න නැති හැටි කියන්න දෙන්නේ මේක බාර ගන්නම එපා. එහෙම ඒක එහෙම තමයි. පව කරන මිනිස්සුෙකුට දඬුවමක් දෙන්න ඕන නම් ඒ දඬුවම මෙහෙම ඒ පවම කරගෙන යන ඉඩ හරින එක තමයි ලොකුම දඬුවම. එයා පවෙන් නිදහස් වෙන්න කැමති නම් විතරයි නිදහස් කරන්න පුළුවන්. කෙනෙක් අපහසුතාවයකට පත් වෙලා ඉන්න වෙලාවක අපි ළඟට ගිහිල්ලා කියනවා මට පුළුවන් ඔයාලට උදව් කරන්න කියලා. එයා කිව්වොත් මට එපා, ඔයාගේ උදව් අවශ්‍ය නැහැ කියලා. ඔබ උදව් කරන්න යනවද? උදව් කරන්න යන්නේ නැහැ. එයා අපි උදව් කරන්න ගියත් එයා හයියෙන් කෑ ගහනවා පොලිස් help me කියලා නේද? කෑපු ගම තඩිපිඩි ගාලා පොලිසිය නිසා. උදව්වක් නැත්තම් ඉල්ලන්නේ නැත්නම් අපි උදව් කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේක අර ධර්මය අවශ්‍ය කට්ටියට විතරයි. අනවංශයි කිසිසේත්ම මේක අහන්න බෑ. මේක සම්පූර්ණ එක වැඩක් නැති ධර්මයක් ගැටේ පැත්තක දාන්න. අවශ්‍ය කෙනා හොඳින් හෙමින් අහන්න. අපිටත් මේ ලෝකේ දෙයක් මේ ධර්මයට එද්දී මේ ලෝකේ දෙයක් තේරිලා ආව නෙවෙයි. මේ මොකද්ද විකාරයක් එකපාරට පෙවෙන්නේ. මොකද්ද තේරෙන්නේ නැති අපබ්‍රංශය මේකන ජීවිතේට තේරුම් ගන්න බැරි දේ මේ මනුස්සයට පිස්සුද කියලා බලන්න තමයි අපි ගොඩක් වෙලාවට ඒක අහන්නේ. එහෙම අහන්නේ තමයි තියෙන්නේ. නෑනේ මේක පිස්සුත් නෑ මෙහෙම තිබුණොත්. මේ මොකක්ද එකක් තියෙනවා අපිට තේරෙන්නේ නැති ප්‍රශ්නය. ඒව ක්‍රමානුකූලව තමයි පෙන්වන්නේ. ඒ ධර්මයේ රසය දැනෙන්න දැනෙන්න පටන් ගත්තාම තමයි ඒකේ ආගේ ඒකේ වටිනාකම ඒකේ උත්තරීතරත්වය ශ්‍රේෂ්ඨත්වය තේන්න පටන් ගත්තේ. හැබැයි මේක මේ ලෝකේ ධර්මයක් නෙමෙයි, මේක ලෝකෝත්තර ධර්මයක්. මේ ලෝකේ ධර්මයක් නෙමෙයි. ඇයි? ඉන්ද්‍රිය සාපේක්ෂිත වින්දනයකට, තේරුම් ගැනීමකට, වටහා ගැනීමකට කිසිසේත්ම සමාන නෑ. මම සාදු. අධ්‍යාත්මිකව බාහිර ලෝකයේ ඔබට සහනශීලීව ජීවත් විය හැකි දෘෂ්ටි අඩුවන තරමට, දෘෂ්ටි නැතිවන තරමට. බාහිර ලෝකෙත් අධ්‍යාත්මික ලෝකෙත් සහනශීලීව ජීවත් විය හැකි දෘෂ්ටි අඩුවන තරමට, හා දෘෂ්ටි නැතිවන තරමට. ඔබට අධ්‍යාත්මික ලෝකයේ තුල නදෘෂ්ටි දිනන මොන හරි මතක් කරනකොට ඒකත් එක්ක දඩි බිඩියේ රණ්ඩුවක් හට ගන්න. දෘෂ්ටි නැත්තම් ආවගිය. දෘෂ්ටි අඩු කර ගන්නවා. හැබැයි සක්කාය දිට්ඨි දුරු කරපු කෙනාටත් අනිකුත් සංයෝජන දෘෂ්ටි තියෙනවා. ඒ අයටත් දෘෂ්ටි අඩු වෙන තරමට අකම්පිතව ඉන්න පුළුවන් කම තියෙනවා. කිසි දෙයක් දෘෂ්ටිගත කරගන්න උවමනා නැහැ. ප්‍රායෝගික හානියක් නැත්තම් ලෝකේ කිසි දෙයක් වරදක් නොවේ. ලෝකේ හොඳ දෙයක්වත් තරක දෙයක්වත් ප්‍රායෝගිකත්වයෙන් බැහැරව දෘෂ්ටිගතව නිර්ණය නොකළ යුතුයි. පැහැදිලිද? එකයි. නිසා දෘෂ්ටි දුරු කරගන්න, හිත සංසුන් කරගන්න, ජීවිතයේ ධර්මයෙන් බබලවා ගන්න හැමදෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ ධර්මශාලා ගොඩනැගූ පින්නතුන්ට, ධර්ම ශ්‍රවණය කරන්න පැමිණ පින්නතුන්ට හැමදෙනාටම තෙරුවන් සරණයි. සියලු යහපත වේවා.